සංසාර සාරෝග විනීතනේ සං සන්නේත සාකං සුතිසාරදී සං සන්දේරකං සොන්න තනුපලා සං සංලාපදේසින් ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ බදන්තං ධම්මස්සවන කාලෝ අයං බදන්තං නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ආරෝග්‍ය පරමාලාභං නිබ්බාන පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගානං ඛේමං අමත ගාමිනන්ති ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරවාසී ස්වාමීන් වහන්සේලගේ නමස්කාරයි සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි අද දින මේ ස්ථානයට රැස් වෙලා මේ පින්නතුන් හැම දිනෙකම ඊටාම වටිනා ඥාතිවරු යුතුයකම කෘතවේදී පින්කම සිදු කරන අවස්ථාව මයිකල් මහත්මයා පුෂ්පානවනා මහත්මියත් කැටුව මේ හැම දිනෙකම එමියගේ ආදරණීය ඥාතිවරයා සොහිරිය වෙනුවෙන් හේමා දිසානායක මාතා වෙනුවෙන් සිදු කරන සද්දවසේ පින්කම හැටියටයි අද මේ ධර්ම ශ්‍රවණයේ පින්කම සිදු කරන්නේ. ඉතින් හෙට දවසේහි ආමිස දානයක් විදියට සංසත දානමේ පුණ්‍ය කර්මයක් හෙට දින සිදු කරන්න බලාපොරොත්තු වන අවස්ථාවෙහි ඊටත් වඩා අනිසංසදායේ ධර්ම දානමේ පින්කමක් සිදු කරගන්න අවස්ථාව. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියපු විදියට සියලු දානයන් අතුරින් ඉහළම දානෙ විදියට බුදුරජාණන් වහන්සේ සැලකුවේ ධර්ම දානමේ පින්කමයි. අනේ පින්කමයි මේ පින්තුන සිදු කරන්නේ. එනිසා හොඳ හුඟක්ම සතුටට පත් වන්න ඒ ආදරණීය සොහිරිය හේමා දිසානායක මහත්මිය වෙනුවෙන් මේ ලෝකේ කරන්න පුළුවන් ඉහළම දානමය පින්කම සිදු කරලා ඒ ආදරණීය සොහිරියට අක්කාට පුණ්‍යානුමෝදනා කරන්නට විශේෂයෙන් මේ රටේ ඉන්න පුෂ්පා නෝනා මහත්මියට අවස්ථාව ලැබුණා කියලා. පින්තුනි අප මියගිය ඥාතිවරයෙකුට පින් අනුමෝදන් කරන නම් අපේ හිත ඉතාම ශක්තිමත්ව අපි කුසලයෙන් පවත්වා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 තිස්සේ දේශනා කරපු ධර්මය ඉතාම කෙටියෙන් කිව්වොත් කාරණා දෙකයි අපිට සම්පූර්ණ කරන්නට තියෙන්නේ. එක පැත්තකින් මෛත්‍රී භාවනාව, අනෙක් පැත්තෙන් සතිමත් බව. loving kindness and mindfulness. මේ දෙක තමයි සම්පූර්ණ ත්‍රිපිටකයේ තියෙන සාරාංශය. මේ අවස්ථාවේදීත් ඔබ මෙන්න මේ සිතිවිලි දෙක තුළ මේ ධර්ම දේශනා කාලය තුළම ඉන්නට උත්සාහ කරන්න. සියලු සත්ත්ව සුවපත්ත්වා, සුවපත්ත්වා, සුවපත්ත්වා කියන සිතිවිල්ල එක දිගටම තමන්ගේ හිතේ තියාගන්න. අනිත් පැත්තෙන් අපේ ශරීරය, අපේ හිත ගැන හුඟක් අවධානයෙන් ඉන්න. මේ මොහොතේ තමන්ගේ ශරීරය ඉරියව්ව කොහොමද තියෙන්නේ? ඒ වගේම තමන්ගේ හිතට පහළ වෙන සිතුවිලි මොනවාද කියන එක ගැන හොඳ අවධානයෙන් මේ කාලය තුළ ඉන්න. අන්නේම ඉඳමින් මේ ඇසෙන ධර්මය හොඳට නුවණින් මෙනෙහි කරන්න. එතකොට තමයි වඩාත්ම කුසල් මේ කාලය තුළ සිද්ධ වෙන්නේ. පින්නතුනි අන්නේම හිටියොත් මේ ධර්ම දේශනාවම අපට විමුක්තායතනයක් වෙනවා. බොහෝ විට අපි හිතන්නේ විහාරස්ථාන තියෙන්නේ ධර්ම ශ්‍රවණය කරන්න, ඊට පස්සේ ගිහිල්ලා ගෙදරදී තමයි ඒක පුහුණු කරන්න ඕන කියලා. ඒකත් යම්කිසි ප්‍රමාණයකින් අපට හිතන්න පුළුවන්. නමුත් පින්නතුනි වඩාත්ම වැදගත් කාරණය තමයි ඒ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවම විමුක්තායතනයක් වෙන්නට ඕන. ඒ ධර්ම ශ්‍රවණය කරද්දීම තමන්ගේ හිතේ තියෙන ආශාවන් අඩු වෙලා යන්නට ඕන. අනිත් අය පිළිබඳව තියෙන අමනාපකම් ටිකෙන් ටික අඩු වෙලා යන්නට ඕන. තමන්ගේ සිහිය දියුණු වෙන්නට ඕන. ප්‍රඥාව දියුණු වෙලා අවිද්‍යාව දුරු වෙන්නට ඕන. අන්න එහෙම වුණොත් තමයි සැබෑ ලෙසම මේ ධර්ම ශ්‍රවණය සඵල වුණා වෙන්නේ. අපි මුලින් සඳහන් කළා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ඇතුළු කරන්න පුළුවන් කියලා. ඒ මොනවද? ඒ තමයි එක පැත්තකින් මෛත්‍රිය, අනිත් පැත්තෙන් සතිමත් බව. ඒක තවත් පොඩ්ඩක් විස්තර කරොත් කොටස් හතරකට බෙදන්න පුළුවන්. ඒ තමයි දන් දීම, සිල්වන්ත බව, සමතය, විපස්සනාව කියලා. ඒ වගේම තවත් විදිහකට තවත් පොඩ්ඩක් දෙක කියලා කියන්න පුළුවන්. දානය, සීලය, සමාධිමත් බව, සතිමත් බව සහ ප්‍රඥාව කියලා. එතකොට මෙන්න මේ කරුණු ටික තමයි අපි ධර්ම ශ්‍රවණය කිරීමේදී ටිකෙන් ටික දිනුන්නේ. විශේෂයෙන්ම මියගිය කෙනෙක් වෙනුවෙන් මේ වගේ පින්කමක් කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ මියගිය කෙනාගේ ළඟ තිබිච්ච යහපත් ගුණාංග සිහිපත් කරගන්නේ කියලා. එතකොට අපේ හිතට යම්කිසි විදියකින් මියගිය කෙනා ගැන ප්‍රසාදයක්, හිතේ කරුණාවක්, මෛත්‍රියක් හටගන්නවා. අන්න ඒ සිතිවිලි ඇති කරගෙන මියගිය කෙනා වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන්න කියලා. ඒ නිසා විශේෂයෙන් පුස්තා නොන මහත්මියට ඒ තමගේ ආදරණීය සොහොයුරිය ගැන මේ වෙලාවේ හොඳට සිහිපත් කරලා හොඳට ඒ සිතිවිලි ඇති කරගෙන ඉතාම මෛත්‍රියෙන් කරුණාවෙන් මේ පින්කම තුළින් පුණ්‍යානුමෝදනා කරන්නට ඔබතුමියට හැකියාව තියෙනවා. ඒ නිසා මේ සහභාගී වෙන ඔබ හැමදෙනාම කල්පනා කරන්න. ඒ අද අරමුණු කරන හේමා නොන මහත්මියට විතරක් නෙවෙයි. ඔබ හැමදෙනාගේම නමින් නියගිය ආචිල සියල ඉන්නවනම්, අම්මල තාත්තල ඉන්නවනම්, සහෝදර සහෝදරියන් ඒ හැමදෙනාමත් මේ වෙලාවේ හොඳට අරමුණු කරගන්න. ඒ ඇයට පුණ්‍යානුමෝදනා කරන පින්කමක් සේ කියලා හිතලා මේ පින්කමට හොඳට සහභාගී වෙලා කුසලයේ දිනු කරගන්න. ඒ පින් අවසානයේදී අපි ඒකට අනුමෝදන් කරමු. පින්නතනි මේ ලෝකයේ ඇසෙන දේවල් අතුරින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සද්ධර්මය ලෝකයේ අතහෘතය ශ්‍රවණය කිරීම තමයි සවනානුත්තරී කියලා විතර දේශනා කරේ. අපේ දේශවන වලින් අහන වඩාම උතුම්ම දේ තමයි අප මේ ශ්‍රවණය කරමින් ඉන්නේ. ඒ ධර්මයේ ශ්‍රවණය කර පමණට අපේ හිතේ ප්‍රඥාව දිනු වෙනවා, නුවණ වැඩෙනවා. ඒ නුවණ දිනු වෙච්ච පමණට අපට අපේ ජීවිතයේ තියෙන දුක් කරදර වලින් අපට නිදහස් වෙන්නට පුළුවන්. අන්නේ සදහම් මගයි බුදුරජාණන් වහන්සේ ඉතාම කරුණාවෙන් අපට දේශනා කළේ. ලෝකයේ අතීතයේ පටන් මද දක්වා විෂයධාර අතුරින්, සබ්ජෙක්ට් අතුරින් සුවිශේෂී සබ්ජෙක්ට් එකක් විෂයධාරාවක් විදිහට හඳුනාගෙන තිබුණේ දර්ශනය කියන විෂය. ෆිලොසොෆි කියලාද කියන්නේ? බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ක්‍රිස්තුපූර්ව 5 වැනි සියවසේ ඉඳලම බටහිර දර්ශනය අධ්‍යයනය කළා. රෝමයේ, ග්‍රීසිය ආදී රටවල්වල පහළ වෙච්ච දාර්ශනිකයන් මේ ෆිලොසොෆි කියන විෂය අධ්‍යයනය කළා. මේ ෆිලොසොෆි කියන ග්‍රීක වචනේ තේරුම තමයි ෆිලොසොෆියා කියන වචන දෙක එකතු වෙලා ලව් ඔෆ් විස්ඩම් කියලා, ප්‍රඥාවට ආදරය කිරීම. මේක තමයි ෆිලොසොෆි කියන එකේ තේරුම. එතකොට බලන්න පින්නතුනි පෙරදිග බුදුදහම ඇතුළු සසුආගම් ප්‍රඥාව කරා යන්නේ බටහිරයික බලාපොරොත්තු ඕනේ ප්‍රඥාවට ළඟා වෙන්න. අන්‍ය බලාපොරොත්තුෙන් තමයි ඔහු දර්ශන විෂය ආරම්භ කරලා වෙස්ටර්න් ෆිලොසොෆි වලින්දන් මේ පැත්තෙන් දර්ශන ඉගෙන ගන්න විතරක් නෙවෙයි පෙරදිග මිනිස්සු විශේෂයෙන් මේ දර්ශන විෂයෙන් ඉදිරියට ගියා. ඍග්වේදයෙන් පටන් ගන්න ඊස්ටර්න් ෆිලොසොෆි වල නොයෙකුත් දර්ශන බිහි වුණා. ඒ වගේම අනිත් පැත්තෙන් බටහිර යුරෝපයේ සහ ඇමරිකාව රටවල ඇමරිකාව පසු කාලීන නාමයේ මුලින් ග්‍රීසිය ඇතුළු යුරෝපීය රටවල මේ දර්ශන විෂය අධ්‍යයනය කළා. නමුත් වෙනතුනි එක කාරණයක් තියෙනවා. කොච්චර මේ බටහිර අය දර්ශන අධ්‍යයනය කරාද ඔවුන් දර්ශන ආරම්භ කරන්නේ ප්‍රශ්නයකින් දාර්ශනික ප්‍රශ්න කියලා තියෙනවා. ඔවුන් ඔවුන්ගේ විෂය ධාරාව විෂයක් කළත් වෙස්ටර්න් ෆිලොසොෆි කළත් ඩිග්‍රියකට කරත් මාස්ටර් ඩිග්‍රියකට කළත් ඩොක්ටරේට් එකකට කරත් ඒ ප්‍රශ්න දෙක හැම තියාගෙනම තමයි අවසන් වෙන්නේ. අධ්‍යයනය කරන්න කරන්න ප්‍රශ්නේ විසඳෙනව නෙවෙයි තවත් ප්‍රශ්න අවුල් වෙලා අවුල් ජාලයක පටලැවෙනවා. අන්න ඒ වෙලේ සමයක ಭಾರತය ඇතුළු පෙරදිග රටවලින් බිහිවෙච්ච දර්ශනය කිසියම් විදියකින් මේ ප්‍රඥාව निराකරණය කරගෙන ඔවුන් යම් කිසි විදියක අවසානයකට යන්නට උත්සාහ කළා. බුදුරජාණන් වහන්සේ 15 වෙනි ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ විට එකල ಭಾರತයේ තමන්ගේ හිත දිනු කරන්න පුළුවන් උපරිමයට සමහර අය දිනු කළ තිබුණා. විශේෂයෙන් කාමච්ඡන්ද ආදී පංච නීවරණ දුරු කරලා ධ්‍යාන ලබන මට්ටමට ඔවුන් සිත දිනු කළ හිදී කෙලෙස් සුභා කඩ කරලා අහසින් යන්න පුළුවන් මට්ටමට හිත දිනු කරලා මරණයෙන් පස්සේ අනිවාර්යයෙන්ම බඹලොව ඉපදෙන ආකාරයට ඔවුන් හිත දිනු කළ හිදී හැබැයි ඔවුන් ඒ දුරු කළ හිටිය කාමච්ඡන්ද ආදී නීවරණ අනුසේවසින් දුරු කරපු ක්‍රමයක් නෙවෙයි. ඒක සමුච්ඡේද වශයෙන් දුරු කිරීමක් නෙවෙයි. ඒක විස්කම්බන වශයෙන් කිසියම් කාලයකට යටපත් කිරීමක් විතරයි ඕන්ට කලන්න පුළුවන්කම තිබුණේ. ඔවුන් පංච නීවරණ විතරයි හඳුනාගෙන තිබුණේ. ඒ නීවරණත් ඔවුන් විස්කම්බන මට්ටමට කලක් යටපත් කිරීමක් පමණයි ඔවුන් සිදු කළේ. නමුත් අන්නෙවෙනි සමයක තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඒ පංච නීවරණ හුදේ විස්කම්බන වශයෙන් විතරක් නෙවෙයි තාවකාලික යටත් කිරීමක් නෙවෙයි සමුච්ඡේද වශයෙන් සතුරාම දුරු කරන අනුසය මට්ටමෙම දුරු කරන ආකාරයට අවිද්‍යා කියන නීවරණයක් ඉදිරිපත් කරලා අන්නේ අවිද්‍යාව දුරු කරන මට්ටමට බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළා. අන්නේ ධර්මයේ ශ්‍රවණය කළ කමනට දිනතුනි අපට නොවන දේලු වෙනවා. අපි ලෝකේ වඩාත්ම වටිනා පුද්ගලයන් බවට පත් වෙනවා. එහෙතරක් නෙවෙයි අදාප ගත කරන ජීවිතය බලන්න. ජීවිතය කලක් යද්දී අපට අපේ මධ්‍යම වයස ගත වෙනකොට කිසියම් දේ සතුටක් තියෙනවා. නමුත් වයෝ වෘද වෙන්න වෙන්න අපේ මේ සතුට ටිකෙන් ටික අඩු වෙන ගතියක් තියෙනවා. අපි ළඟින් ඇසුරු කරපු අපේ ඥාති මිත්‍රාදීන් ටිකෙන් ටික අපෙන් වෙන් වෙලා යනවා. ඒ විතරක් නෙවෙයි. අපි කාලයක් ලොකු අධ්‍යාපනයක් කියලා හිතාගෙන අපි ලබපු දේවල් කලක් යද්දී අවලංගු වෙනවා. අපි කරපු රැකියාව හැමදාම නෑ. කලින් කලට ගිහින් ඒක අපට විස්රාමයන් සිද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි අපි අපේ නිවස බොහොම ලොකු දෙයක් විදියට ඇතැමිට මහල් කීපකින් ලොකුවට හදාගෙන හිටියා. ටිකෙන් ටික විපත් වෙද්දී අපට උඩු මහලට යන ටිකක් අමාරු වෙනවා. ඊට පස්සේ අපේ කාමරේ ටිකෙන් ටික අපි පල්ලෙහා සූදානම් කරගන්නවා. ඒ මට්ටමට වෙන අපි ටිකෙන් ටික අපේ ඇඳට ඉතාම ටික ප්‍රදේශයකට අපේ ගමන සීමා වෙන මට්ටමටපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙහිම ගත වෙනකොට අපේ ශරීරය ටිකෙන් ටික දුර්වල වෙනවා. අපිට දරුවෝ හිටියනම් අපි දරුවන්ගේ ලස්සන බල බල හිටියා. ඒ දරුවන්ගේ දරුවන්ගේ ලස්සන බල බල හිටියා. එහෙම ඉන්න කාලෙදි ටිකෙන් ටික අපි වියපත් වුණා. දන්නේම නැහැ හැරෙන්න පියකට ආවා. මේක තමයි ජීවිතය ආකාරතේ. ඒක ටිකෙන් ටික ඒ ගමන තමයි යන්නේ කියන එක තාම තැනක හැරෙන්න පියකට නොවිලා ඇති. නමුත් අපි මේ හැරමිටිය කරා යන ගමනක් බව අමතක කරන්න එපා. පින්නතුනි මෙන්න මෙවැනි ලෝකයකට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙලාවට අර සතුට අඩු වෙමින් යන ලෝකයට දිනෙන් දින සතුට වැඩි කරගන්න ක්‍රමයක් දේශනා කළේ. ඒක කියන්නේ අපි දිනදා කරන වැඩ කරන්න එපා කියලා නෙවෙයි කියන්නේ. අපි එදිනදා රැකියා කරන ඒවා, අධ්‍යාපන කරන ඒවා, දරුවන්ගේ යුතුයකම්, සමාජීය යුතුයකම් මේවා අපි මනමින් කරන ගමන් අපි දන්නම ඒ දෙයින් අවසානයේදී අපට සතුටු වෙන්නේ ඒ සතුට අඩු වෙන ගතියයි වෙන්නේ. අන්න එවැනි ලෝකයකට සතුට වැඩි වෙන ක්‍රමය මොකද්ද කියන එක අපි නුවණින් හඳුනාගෙන වැඩ කරනවා. එතකොට පින්වත්නි මෙන්න මේ ගමන් මගෙදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි මේ ගත කරන ජීවිතයේදී අපි ළඟින්ම ඇසුරු කරන අයගේ සතුට වැඩි වෙන්නට ඕන. අපි ඇසුරු කරන අයගේ සිත දිනා ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. අපේ සාර්ථකත්වය කියන්නේ මේක. අපි ඇසුරු කරන සත්පුරුෂ පිරිසක් නම් එයා අපිව හඳුනාගෙන එයාගේ හිත දිනා ගන්න අපට හැකියාව ලැබෙන්නට ඕන අපේ ගතිගුණත් එක්ක. ඒ හිත දිනා ගන්න පුළුවන්කම තියෙන්නේ හොදේ අපි අධ්‍යාපන ලැබුවට විතරක් නෙවෙයි. අපේ රූපේ ලස්සනට තිබුණට විතරක් නෙවෙයි. අපිට ලැබු ධනිය දේවලක් තිබුණට විතරක් නෙවෙයි අපේ ඥාති මිත්‍ර ආදීන් දෙයින්ගේ සතුට අපට ලැබෙන්නේ. එහෙනම් මොකද වෙන්නට ඕන? ඒ අපේ සමීපතම ඥාතීන්ගේ විශේෂයෙන් තමන්ගේ දරුවන්ගේ හිත දිනා ගන්න ඕන. මේක තමයි පළවෙනිම කාරණය. ඒ වගේම තමන්ගේ ස්වාමි භාර්යාවන්ගේ සහෝදර සහෝදරියන්ගේ අසල්වැසියන්ගේ හිත දිනා ගන්න තමා දක්ෂ වෙන්නට ඕන. අන්න ඒ ක්‍රමය බුදුරජාණන් වහන්සේ ඉතාම ප්‍රාථමික මට්ටමේ ඉඳන් ඉහළම කලය දක්වා ඉතාම ලස්සනට දේශනා කළ තියෙනවා. අපි එකට ඉන්නවා නම් අනිත් ඇගේ හිත දිනා ගන්න කොහොමද කියලා. වරක් එක්තරා කෙනෙක් එක්කවල බුදුරජාණන් වහන්සේ ගැන අහනවා කසං මිත්හානි ගන්ධතේ කියලා. කොහොමද මිදුරන් දිනා ගන්න කියලා. How to win friends කියලා. මේ අවස්ථාවේදී බුදුහමර සඳහන් කරන මොකද්ද? දදන් මිත්හානි ගන්ධතේ. He who practices generosity wins friends. මෙන්න මේක තමයි ආරම්භක ගුණාංගය. තමන්ගේ ළඟින් මැසුරු කරන අයගේ හිත දිනා ගන්න පළවෙනි ලක්ෂණය තමයි අපි පරිත්‍යාගශීලී වෙන්නට ඕන. ඒකෙන් කියන්නේ තමන්ගේ ළඟ තියෙන දේවල් ඔක්කොම දෙනවයි කියන එකම නෙවෙයි. අඩුම වශයෙන් වෙනත් කෙනෙක් දානයක් දෙන අවස්ථාවේදී අපට සතුට වෙන්න හැරි පුළුවන්කම තියෙන්නට ඕන. මේකත් ලොකු ගුණාංගයක්. ඒ වගේම අපි අතීතයේ දීපු දානයන් ගැන හිතේක සතුට වෙන්න පුළුවන්කම තියෙන්න ඕන. අම්මට තාත්තට සලකපු ආකාරයේ සහෝදර සහෝදරියන්ට සලකපු ආකාරයේ මෙන්න මේ ගුණාංග ටික නිතර නිතර හිතර සතුටු වෙන්න. ඒ විතරක් නෙමෙයි අනිත් කෙනෙක් දානයක් දෙනකොට මුළු හදවතින්ම සතුටු වෙන්න එක. මේක වෙනුතුනේ ලේසි නෑ. සමහර අය තමන් දානයක් දෙන සූදානම් නැත්නම් මානසිකව අනිත් කෙනෙක්ගේ දානයකදී සතුටු වෙන එක ලේසි නෑ වෙනුතුනේ. යම්කිසි කෙනෙක් ලොකු පරිත්‍යාගයක් කළොත් දැන් මේ විදිහට අපි කියමු ලක්ෂයක් දුන්න කියලා මිලියනයක් දුන්න කියලා මිලියන දෙකක් පරිත්‍යාග කළා කියලා කියමු. කෙනෙකුට හිතෙන අයියෝ මිලියන දෙකක් වැඩි එකක් තියාගෙන එකක් දුන්න නම් හොඳයි. අනිත් එක ස්ථාවර කැම්පතුක දාගන්න තිබුණනේ. මේ වගේ අපිට හිතෙනවා. කිනුතුනේ මේක තමයි අපිට හිතෙන ලක්ෂණය. ඒ කියන්නේ අපි තාම මේ ස්ටෑන්ඩඩ් එකට ඇවිල්ලා නැහැ කියන එක. ඒ දෙන ගානේ අපට තරක් ඩොලර් 10ක් හරි දීලා නේ මේකත් එක දෙන්න පුළුවන් කියන මට්ටමට අපේ හිත සකස් වෙලා තියෙනට වන පිනතුනේ. මේක තමයි පරිත්‍යාගයේ ලක්ෂණ. එතකොට මෙන්න මෙතනින් ආරම්භ වෙන මේ දානය ඇයි අපි පුහුණු කළ යුත්තේ? මේ දානෙත් එක තමයි පිනතුනේ අපේ ලෝකයේ හොඳම කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ. ඒ පරිත්‍යාග කරන පුළුවන් මානසිකයක් තියෙනකොට අපට ආධ්‍යාත්මික මිතුරන් ස්පිරිචුවල් ෆ්‍රෙන්ඩ්ස්ලා අපට මුණගැහෙනවා ජීවිතේ. දානෙ විතරක් හෝ සෑහීමකට පත් වෙන්නේ නැහැ. තවත් දුරට මිතුරන් දිනා ගන්න යනවා. දෙවනි පියවර තමයි බුදුහාමුදුරෝ ආකම්පේය සූත්‍රයේදී දේශනා කළා. කොහොමද තමන්ගේ මිතුරන්ගේ ඥාතීන්ගේ විතරක් නෙවෙයි තමන්ගේ මියගිය දෙමව්පියන්ගේ සිත් දිනා ගන්න කියලා මේ දේශනා කළා. බලන්න කෙනෙකුට බුදුහාඳුරන්ගේ දහම කොච්චර ඉහළ මට්ටමද? අපි දේවත් ඉලෙන ඥාතින් විතරක් නෙවෙයි මියගිය ඥාතින්ගේ සිත් දිනා ගන්න ක්‍රමය බුදුහාඳුර දේශනා කළා. ඒ කොහොමද? ඒ තමයි සිල්වන්ත භාවය. අපේ කායික වාචික සංවරය ඇති වෙන්නේ නැති වෙන්න අපේ දේවත් ඉලෙන ඥාතින් නෙවෙයි මියගිය ඥාතින්ගේ සිත් දිනා ගන්න පුළුවන් සිල්වන්ත භාවය නිසා. යම්කිසි කෙනෙක් හොඳට පරිත්‍යාගශීලී වෙන්න පුළුවන්. හැබැයි අපිට හිතුණොත් ඉන්නේ පරිත්‍යාග කරන කෙනා එයා සොරකම් කළා මේවා කරන්නේ. එයා අවංක නැහැ කියලා අපිට හිතුණොත් ඇතැම් විට අර දානයෙන් පැහැදිච්ච කෙනාට ගැන අපේට ප්‍රසාදය අඩු වෙනවා. අන්න ඒ නිසා දානයෙන් විතරක් පැහැදීම ඇති කරගන්න බෑ, තවත් පියවර ඉදිරියට යන්න ඕන, සිල්වන්ත වෙන්නට ඕන. ඊළඟට සඳහන් කරා සිල්වන්ත භාවයනුත් නොනවති, ඊළඟට තවත් ඉදිරියට යනවා කියන දිනා ගන්න අනිත්‍යයි. ඒ කොහොමද? ඒ තමයි සමත භාවනාවක් දිනු කරනවා, විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව දිනු කරනවා. මෛත්‍රී භාවනාව සල්පයක් නෙවෙයි, ඉතාම දීර්ඝ කාලයක් අඛණ්ඩව පුරුදු කිරීමේ යාන්සංස විදියට මනසානම් පියෝ හෝති අමනසානම් පියෝ හෝති දේවතා රක්ඛන්ති කියලා කියනවා. ඔහු මිනිසයන්ට විතරක් නෙවෙයි, ඔහු අමනුෂ්‍යයන්ටත් ප්‍රිය වෙන කෙනෙක් වෙනවා. දෙවිවරු විසින් ඔහු ආරක්ෂා කරනවා. මෙන්න වෙනතුනේ තවත් අපි ඉදිරියට යන ගිහිල මිතුරන් දිනා ගන්න ක්‍රමය. නමුත් මෙහෙම ලෝකයක් අපි දිනාගෙන හිටියත් අපි තනි වෙන දවසක් තියෙනවා. මෙන්න මෙතෙන්ටත් බුදු දහමෙහි අපට විසඳුමක් දීලා තියෙනවා. පින්නතුනහලේදී සරුවත් මාහිමියන් වහන්සේ පිරිනම් පාපව අවස්ථාවේදී වැඩිපුරම සංවේගයට පත් වෙච්ච හාමුදුරුවෝ කවුද කියලා? කවුද වැඩිපුරම සංවේගයට පත් වෙන්නේ සරුවත් හාමුදුරුවෝ පිරිනම් පාපව අවස්ථාවේ? ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද හාමුදුරුවෝ සහ සරුවත් හාමුදුරුවෝ ඉතාම සමීප ඇසුරු කළා. අනේ ආනන්ද හාමුදුරුවෝ අතිශය සංවේගයට පත් වුණා. සරුවත් මහරහතන් වහන්සේ පිරිනම් පාප වේලාවේ බුදුහාණන්ගේ ඇවිල්ලා මේ සංවේගය ප්‍රකාශ කළා. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා, ආනන්ද සාරිපුත්ත ඔබේ මොනවද අරගෙන ගියේ? ඔබේ සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය කියන මෙන්න මේ කාරණාවලින් මොනවද සාරිපුත්ත යනකොට අරන් ගියාද කියලා? නෑ ස්වාමීනි, මොනවක්වත් අරන් ගියේ නෑ කියලා කිව්වා. එහෙනම් ඇයි ආනන්ද ඔබ අඬන්නේ? ඔබ වෙන පිට කිසිම කෙනෙක් පිරිසරණ කරගන්න එපා. අත්තදීපා ආනන්ද අත්තපටිසරණාන ආනිසරණ. ධම්මදීපා විහෙරත වික්ඛවේ ධම්මසරණාන ආනිසරණ. බාහිර කෙනෙක් පිළිසරණ කර ඉන්න බෑ. අපි අපේම සිත ධර්මයෙන්ම පිළිසරණ කර රැකවරණය කරගෙන වාසය කරන්න කියලා. මෙන්න පින්නතුනේ මේ ආධ්‍යාත්මික ගමනට ගෙන ඉදිරියට යන හැටි. දන් දීලා මිතුරන් දිනාගෙන සිල්වන්ත වේලා ඥාතියෙක් සිට දිනාගෙන, ඒ කියන්නේ දන් දීමෙන් මිතුරන් දිනා ගන්න පුළුවන්. හැබැයි ඥාතියෙන් දිනා ගන්න බෑ. ඥාතියෙන් තමන්ට පැහැදෙන්නේ ළඟම ඉන්න අය, gederin අය තමන්ට පැහැදෙන්නේ දන් තුනට විතරක් නෙවෙයි. දරුවන්ට කොච්චර සලකනවද? එහෙම සැලකුවට දරුවෝටයි සලකන්නේ. දරුවෝ ඔබේ සිල්වන්ත භාවයේ හොඳට බලාගෙන ඉන්නවා. ඔබේ කායික වාචික සංවරය ගැන හොඳට දරුව විමසීමෙන් ඉන්නේ. ඒ ළඟම ඥාතීන්ගේ හිත දිනා ගන්න නම් සිල්වන්ත වෙන්නට ඕන. විශේෂයෙන්ම ප්‍රධාන දේ තමයි අපි කතා කරන වචනය පරිසම් කරගන්නට ඕන. සරලම සිංහලෙන් කියනවා නම් අපේ කට පරිසම් කරගන්නවා. මෙහෙම ඥාතීන්ගේ හිත දිනාගෙන අපි ඉදිරියට යනකොට, හිත සමාධිමත් වෙනකොට අපේ මේ මුළු ලෝකෙම ඇගේ දිනා ගන්න ගිහිල්ලා ඒකෙනුත් අපේ මනස දිනු වෙලා අපේ හිතේ සතුට දිනු වෙනවා. අන්නේ ගමන් මගේදී අවසාන ප්‍රතිඵලය තමයි සතිමත් භාවයේ දිනු කිරීම, සම්මා සතිය දිනු කිරීම. අන්නේ සම්මා සතිය දිනු කිරීමේ ප්‍රතිඵල විදියට අපි හැම මොහොතෙම අපේ සිත ගැන නිතරම අවධානය යොමු. අපේ හිතට මොකද වෙන්නේ දේ ගැන නිතරම අවධානය යොමු. ලෝකයන්ට නිතරම බලන්නේ බාහිර දේට මොකද වෙන්නේ කියලා. ඇසෙන් රූපයක් පේනකොට ඒ රූපය කොහොමද කියලා තමයි බලන්නේ. පින්නතුනේ අපි බලන්නේ ඒ රූපය පේනකොට තමන්ගේ අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය මොකද්ද කියලා බලන්නේ. මෙන්න මේකෙන් තමයි තමන්ගේ හිතේ ස්වභාවය තේරුම් අරගෙන ලෝභදේශ මොහ දුරු කරලා විමුක්තියට පත් වෙන ක්‍රමය මේ මොහොතේ තමන් ඉන්නේ ප්‍රඥාවෙන්ද අවිද්‍යාවෙන්ද කියලා බලලා මේ මොහොතේ තමා දුකෙන් නිදහස් වෙනාද දුක ස්පර්ශ කරමින් ඉන්නේ කියලා අපටම අපි ගැන බලන්න පුළුවන්. බුදුදහම කියන්නේ හරියට අපේ අතට කණ්ණාඩියක් දෙනවා වගේ. අන්නේ බුදුදහම අහන පමණට අපට පේන්නේ අපේ ජීවිතය ගැනමයි පේන්නේ. අපි නිසිලෙස බුදුදහම ශ්‍රවණය කරනවා නම් ඒ කියන භාෂාව අපට හරියට තේරෙනවා නම් පින්තුනි අපට ඇත්තෙම කොයිතරම් වෙලාවක් ධර්ම ශ්‍රවණය කරත් අපට එපා වෙන්නේ නැහැ. ඇයි මේ සඳහන් කරන්නේ අපේ ජීවිත ඉරණම. අපි වෙන විශේෂ ධාරාවක් කරනවා නම් වෙන සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්නවා නම් කාලේ ඉක්ුත් වෙච්ච ගමන් අපි ඔරලෝසුව දිහා බලනවා. හැබැයි පින්තුනි ධර්ම ශ්‍රවණය කරනකොට අපට එහෙම වෙන්න බෑ. ඇයි මේ ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ අපේ ජීවිතයේ ස්වභාවය අපට එලි කළ දෙනවා. එලි කළ දෙන්න දෙන්න අපි සතුට වෙනවා මේක තවත් දැනගන්න. මෙන්න මේ ගමනේදී පින්වත්නි අපට ප්‍රයෝජනවත් වෙන ඊටම වැදගත් සූත්‍රයක් අද අප මාතෘකාවසින් තෝරාගත්තේ මජ්ක්‍ධිම නිකායේහි මජ්ක්‍ධිම පඤ්ඤාසකේන මාගන්ධීය සූත්‍රය. මාගන්ධීය කියන වචනේ ඔබට ටිකක් පුරුදුයි. මාගන්ධිය කියලා එකෙක් ඉනවා, මාගන්ධියා කියලා තව කාන්තාවකුත් ඉන්නවා. නමුත් ඒ කාන්තාව ගැන නෙවෙයි අපි මේ කතා කරන්නේ. ඒත් නරක කරගන්න එපා. අපි මේ කතා කරන්නේ මහත්යෙක් ගැන, නෝන කෙනෙක් ගැන නෙවෙයි. පින්නතුනි මේ මාගන්ධිය කියන බ්‍රාහ්මණයා සහ බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඇති වෙච්ච සංවාදයයි අද අප මේ සාකච්ඡා කරන්නේ. දිනක් බුදුරජාණන් වහන්සේ කුරු රට භාරද්වාජ කියන බ්‍රාහ්මණයා පූජා සිදු කරන ඒ ගිනිහල් ගෙහි නැත්තම් පුද පූජා පවත්වන ශාලාවේ වාසය කරමින් හිටියා. එහෙම නාස්ථාවේ උදේ වරුවේ පින්ඩපාතේ ගිහිල්ලා හවස විවේකී නමස්කාරයේදී මේ මාගන්ධිය කියන කෙනා මේ ගිනිහල් ගෙට නැත්තම් අර භාරද්වාජගේ ඒ ශාලාවට පැමිණියා. ආපු වෙලාවේ ਉਹ බැලුවා මේකේ ආසනයක් තියෙනවා, මේ ආසනේ කවුද හිටියේ කියලා භාරද්වාජගෙන් ඇහුවා. බුදුරජාණන් වහන්සේ මේ වෙලාව වැඩ සිටියේ නැහැ. මෙතෙන්දී මොහු සඳහන් කරනවා භාරද්වාජ කියනවා ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ මේ දිනවල අපේ මේ ගිනිහල්ගේ වාසය කරනවා, මේ උන්වහන්සේගේ ආසනයයි කියලා. මේ වෙලාවේ මාගන්ධිය කියලා සතුටුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන සතුටු වෙච්ච කෙනෙක් නෙවෙයි. මොහු කියන්නේ බුදුරජාණන් වහන්සේට බොහෝ නහෝ සමනෝ ගෝතමෝ කියලා. ශ්‍රමණ බව ගෞතමයන් කියලා කියන්නේ අභිවෘද්ධිය නැසන කෙනෙක්, දිනුව විනාශ කරන කෙනෙක් කියලා. මේ බොහෝ නහෝ කියන පාලි පදයේ පිනතුණි එච්චර හොඳ වචනයක් නම් නෙවෙයි. ඒක ටිකක් කෙනෙකුට අපහාස කරන කරන වචනයක්. එහෙම වචන බුදුදහමේ ඉතාම ටිකයි තියෙන්නේ. එකමිට වචන 10ක් අපට හොයාගන්න මේ වගේ වචන. අන්නේ වචන අතරින් ඉතාම ප්‍රබල වචනයක් මේක, සරල වචනයක් නෙවෙයි. බොහෝනහෝ සමනෝ ගෝතමෝ කියලා. මෙන්න මේ පදයෙන් මේ මාගන්ධිය බුදුහාඳුරන් ආමන්ත්‍රණය කළා. ඒ වෙලාවේ භාරද්වාජෙක් කියනවා මාගන්ධිය හිම කියන්න එපා. මේ ශ්‍රමණ බව ගෞතමයන් කියලා කියන්නේ බොහෝ දෙනෙක්ගේ ගෞරවය දිනාගත්තු අරහන් සම්මා සම්බුද්ධ ආදී ගුණයන්ගේ යුක්ත බොහෝ ගෘහපතියන්ගේ, රාජරාජ මහාමාත්‍යාදීන්ගේ, බ්‍රාහ්මණයන්ගේ හිටි දෙනාගත් සාස්තුරේ. ඒ නිසා එහෙම කියන්න එපා ඔබේ කට පරිසම් කරගන්න කියලා. මේ භාරද්වාජ කියන්නේ කාම අබෞද්ධ කෙනෙක්, ඔහු බෞද්ධයෙක් නෙවෙයි. එහෙම වුණත් මේ භාරද්වාජ කියනවා මොකද්ද ඔහු කියන්නේ? ඔහු කියනවා මාගන්ධිය ඔබ ඔබේ කට පරිසම් කරගන්න, ඔහොම බුදුරජාණන් වහන්සේට කියන්න එපා කියලා. බලන්න පින්නතුනි මේට සියවස් 26කට කලිනුත් ලෝකයේ මිනිස්සු කතා කරපු ආකාරය. ඒ නිසා වර්තමානයේ සමහර අය බොහෝ අකුසල කරගන්න බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රකාශ කරන්න ගිහිල්ලා, මහා සංඝරත්නය ගැන ප්‍රකාශ කරන්න ගිහිල්ලා පින්නතුනි. මෙතෙන්දි හුඟා පරිස්සම් වෙන ස්වාමීන් වහන්සේලා ගැන කතා කරද්දී අපි බොහෝ විට එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ වරදකට දොස් කියනකොට සංඝයා වහන්සේලා කියලාම බනිනවා, දොස් කියනවා. මෙතෙන්දි පින්නතුනි හුඟා පරිස්සම් වෙන්න. අදටත් ලෝකයේ සිල්වත් ගුණවත් උතුමන් මේ ශාසනය සෝභමාන කරනවා. අපි කරන ප්‍රකාශය ආර්ය උපමාදයක් බවට ගිහිල්ලා අපේ මුළු ආධ්‍යාත්මික දියුණුවම පහළට වැටෙන්න පුළුවන්. මෙහෙමින් අවස්ථාවේදී මොහෝ කොච්චර ප්‍රබලද කිව්වොත් ඔහු කියනවා මං කියපු කතාව නම් බුදුරජාණන් වහන්සේට කියන්න මට කමක් නැහැ කියලා. එහෙමම කියනවා මේ මාගන්ධිය. තාම බුදුහාමුදුරු මොන ගැහුණෙත් නැහැ. කොහොමද ඇත්තක වෙලාව ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ මොන ගැහුණ භාරද්වාජයට? භාරද්වාජයක කියන කෙනෙක් බුදුහාම බැහැව මෙහෙම කතාවක් කළාද කියලා. මේ කතාව වෙනකොටම බුදුරජාණන් වහන්සේ දිබ්බසෝත ඥාණයෙන් මේක දැනගත්තා. ඊට පස්සේ මාගන්දිය බුදුරජාණන් වහන්සේට මොන ගැහුණා? මොන ගැහිච්ච අවස්ථාවේදී බහතුතු වහන්සේ සඳහන් කරනවා, මාගන්දිය මම දේශනා කරනවා මේ ඇස කියන දේ රූපාරාමං රූපරතින් රූප සම්මුදිතං කියලා. ඇස කියන දේ නිතරම රූපයක් ඇසුරු කරලා තියෙන්නේ. ඇස කියන දේ නිතරම රූපයක ඇරිලා තියෙන්නේ. ඇස කියන දේ නිතරම රූපයක් එක්ක සතුට වෙනවා. ඇස විතරක් නෙවෙයි අපේ කන නිතරම රූපයක් ඇසුරු කරලා තියෙන්නේ. ඒ රූපයට ඇරිලා තියෙන්නේ. ඒ රූපෙහි සතුට වෙනවා. ඇස කන නාසය දිව ශරීරය කියන මෙන්න මේ ඉන්ද්‍රිය සියල්ලක්ම ගැන බුදුහාමුදුරුවෝ කියන්නේ මේක නිතරම රූපය ඇසුරු කරලා තියෙන්නේ. අන්න එහෙම තියෙන ලෝකයට මම මේ ඇසේ සංවරය සඳහා, ඇස ආරක්ෂා කිරීම සඳහා, ඇසෙන් මිදීම සඳහා ලෝකෙට ධර්ම දේශනා කරනවා. ඔබ ඒක නිසාද මට මේ බෝනම්බු කියලා කියන්නේ කියලා ඇහුවා. ඔව් භාග්‍යවතුන් වහන්සේ, මම ඒ නිසා තමයි ඔබ වහන්සේට මේක කියන්නේ. ඒ විතරක් නෙවෙයි අපේ පොත්පත්වලත් මේ ගැන සඳහන් වෙනවා. අන්න ඒ නිසා තමයි මම මේක කියන්නේ කියලා සඳහන් කරා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ඇස කියන දේ නිතරම රූපයක් ඇසුරු කරලා රූපයට කැමැත්තෙන් ඉන්නේ. ඒක තමයි ලෝකයේ ස්වභාවය. අන්න එවැනි තියෙන ලෝකයකට මෙන්න මේ ඇස දිගටම රූපේ නොයන විදියට මම ලෝකයට ධර්ම දේශනා කරනවා. මේ රූපයෙන් මිදෙන විදියට ධර්ම දේශනා කරනවා කියලා සඳහන් කළා. අන්න ඒ ආකාරයට මුලදී මම ඇස පිනවන මාර්ගයක මං හිටියේ. මම ප්‍රාසාද කීපයක වාසය කළා. වස්සාන, හේමන්ත, ගිම්හාන කියන මේ ඍතුවලදී වැසි කාලයේදී එක ප්‍රාසාදයක මම වාසය කළා. හිම කාලයේට, හිම වැටෙන කාලයට ඒ වගේම තවත් ඊට අදාළ මම ප්‍රාසාදයක මම වාසය කළා. ග්‍රීස්ම කාලයේට ගිම්හාන ඍතුවට තවත් ප්‍රාසාදයක මම වාසය කළා. අන්හිම වාසය කරමින් මේ ලෝකයේ ඉහළම කම්සක බිඳුවපු කෙනෙක් මම. නමුත් මම පස්සේ කාලේ තේරුම් ගත්තේ මේ වගේ තියෙන නිසරු භාවය. ඒ නිසරු භාවය තේරුම් අරගෙන මම මේ වගේ මිදුණා. මිදලා මේ දෙස බලනකොට මට හරියට පේනුන ස්වභාවය කොහමද? යම් කෙනෙක් ඇසේ රූපයක් දැකලා ඒ රූපය කෙරෙහි ඇලෙනවා නම් බුදුහාඳුර උපමාවක් සඳහන් කළා. මොකද උපමාව? එක්තරා කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. හමිය රෝග තියෙන කෙනෙක් ඉන්නවා. මේ කුෂ්ඨ රෝගියා මේ හමිය රෝගී දුරු කරගන්න තැමිට අතින් ඒ කුෂ්ඨය කහනවා. නොයෙක් විදිහේ බෙහෙත් ගලනවා. ඒ වගේම ඔහු මේ සඳහා නොයෙක් විදිහේ රස්නයන් මේ හම රත් කරනවා. මේක තියෙන වේදනාව අඩු කරගන්න. මේක තමයි මොහොවි ස්වභාවය. නමුත් යම් කිසි දවසක මේ තැනැත්තා මේ රෝගෙන් සුව වෙනවා. මේ දැඩි කුෂ්ඨ රෝගෙන් සුව වෙනවා. අන්නේ සුව වෙච්ච දවසට මේ තැනැත්තාට හිතෙනවද අර කුෂ්ඨ රෝගියා අර කුෂ්ඨය කහනවා වගේ, නැත්නම් ඒකට ගිනිපත්තු කරනවා වගේ අර සුව වෙච්ච කෙනාට කරන්න සිතඟියක් යදෙනවාද කියලා? මාගන්දී කියනවා එහෙමනම් හිතෙන්නේ නැහැ කියලා. ඊළඟ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මනුස්ස ලෝකේ ඉඳලා හිත දිනු කරලා දිවි ලෝකෙ ගියොත් දිවි ලෝකේ තියෙන සැප සම්පත් දකිනකොට මේ මනුස්ස ලෝකේ සැප සම්පත් විඳින ආසාවක් ඇති වෙනවාද කියලා ඇහුවා. නෑ ස්වාමීනි, එහෙම ආසාවක් ඇති වෙන්නේ නෑ. මනුස්ස ලෝකේ සැප විඳින තියා මිනිසෙකුට ලං වෙන තරම්වත් සිතඟියක් හැදෙන්නේ නෑ කියලා. අපි මේ ලෝකයේ දිව්‍ය ලෝකයක් කියලා හිතාගෙන හිටියට මේ භෞතික ලෝකයේ දෙවියන්ට අපට සමීප වෙනවත් කැමති නැහැ කියලා. මෙන්න මේක තමයි මේ කන්සතෙන් ටිකෙන් ටික අයින් වීමේ තියෙන ස්වභාවය කියලා දේශනා කළා. ඊළඟට සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඒ කාම ලෝකයේ සැපයත් ඉක්මවල ගිහිල්ලා ධාන මට්ටමට සිත දිනු කරොත් නැත්තම් කාම ඡන්දාගේ නීවරණ දුරු කරන මානසිකත්වයට ආවොත් කෙනෙක් අන්න ඒ කෙනාට මේ ලෝකයේ තියෙන කම්සප විඳින ආසාවක් තියනවාද? වැඩියක් තමයි දිව්‍ය ලෝකයේ කම්සප විඳින ආසාවක් තියනවාද කියලා ඇහුවා. නෑ ස්වාමීනි, එහෙමනම් ආසාවක් දෙන්නේ නැහැ කියලා සඳහන් කළා. මෙන්න මේකයි මාගන්දීය මා සඳහන් කරන්නේ මේ කම්සැපවල තියෙන ආදීනම කියලා. මේ කම්සැපේ ආස්වාදයක් තියෙනවා, ඇසෙන් දකින රූපේ ආස්වාදයක් තියෙනවා. නමුත් ඒකේ ආස්වාදේ තාම ටිකයි. ඒකේ ආදීනව බහුලයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මෙහෙම සඳහන් කළ ඊළඟට සඳහන් කරනවා තවත් සුවිශේෂ කාරණයක්. මේ මාගන්දීය කියනවා අපේ ග්‍රන්ථවල සඳහන් වෙනවා ආරෝග්‍ය පරමාලාභ නිබ්බාන පරමසුඛං කියලා කාරණයක්. දැන් මෙතනින් තමයි ගාථාවට එන්නේ. මෙහෙම කියනකොට ධර්මයෙන් දන්නේ නැත්නම් හිතයි ගාථාව වැරදිලවත්ද කියලා. මේ විදිහට නේනම් ගාථාව අහලා තියෙන්නේ මේට වඩා වෙනස් විදිහකටනේ. ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ඨි පරමං ධනං විසාස පරමාඥාති නිබ්බාන පරමං සුඛං කියලා ගාථාවක් අපි අහලා තියෙන්නේ. දැන් ඔබත් අවධානයෙන් ඉන්නවනේ මේ මොකද්ද කොතනද මේ කතා කරන්නේ කියලා. එතකොට ඒ ගාථාව නෙවෙයි දැන් මේ අපි විස්තර කරන්නේ. ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ඨේ පරමං ධනං විසාස පරමාඥාති නිබ්බාන පරමං සුඛං කියන ගාථාවෙන්නේ ධම්මපදේ. ඒක කොසභයි සමාවෙන් දේශනා කරපු ගාථාවක්. එතෙන්දී ආරෝග්‍ය පරමාලාභ කියලා සඳහන් කරන්නේ ශාරීරික නිරෝගී භාවයට. අපි බොහෝ විට රෝහලවල එහෙම ගහලා තියෙන්නේ ආරෝග්‍ය පරමාලාභ කියලානේ. නිරෝගීකම ලොකුම සුවය කියලා. ඒ බුදුදහමේ තාම සරල අර්ථය පිනතුනේ. ඊට වඩා ගැඹුරු අර්ථයක් මෙතන තියෙනවා. බුදුහාඳුරු මේ මාගන්ධ්‍ය සූත්‍රය දේශනා කරන්නේ ඒ ගාථාවක් නෙවෙයි. ඊට වඩා වෙනස් ගාථාවක්. ආරෝග්‍ය පරමාලාභ නිබ්බාන පරමං සුඛං අට්ඨංගිකෝ ච මග්ගානං ඛේමං අමත ගාමිනං. ආරෝග්‍ය පරමාලාභ නිරෝගී භාවයේ ලොකුම සුවය, නිවන උතුම් සුවය. ඒ වගේම මාර්ගයන් අතරින් ආරස්සංගික මාර්ගයේ උතුම් ඒක අමෘත ගාමී ප්‍රතිපදාවක් කියලා. මෙහෙම සඳහන් කරනකොට මාගන්ධිය කියනවා අපේ ග්‍රන්ථවලත් මේ ආරෝග්‍ය පරමාලාභ කියන එක සඳහන් කරලා තියෙනවා. නිබ්බානම් පරමසුඛං කියලා අපේ ග්‍රන්ථවල සඳහන් වෙනවා කියලා. ඔහුගේ ආගමික ග්‍රන්ථවල පරිත්‍රාජක ආරාමයේ ඔහුගේ පරිත්‍රාජක ආගමික ග්‍රන්ථවලත් මේ කරුණම සඳහන් වෙනවා කියලා. හොඳයි කල්පනාගෙන අහගෙන ඉන්නතුනි. එතකොට බුදුරජාණන් වහන්සේ ආරෝග්‍ය පරමාලාභ කියලා කියනකොට නිරෝගීකම ලොකුම සුවය කියලා කියනකොට නිර්වාණය උතුම් සුවය කියලා කියනකොට මාගන්ධිය කියනවා ස්වාමීනි ওই පාඨය අපේ ග්‍රන්ථවල සඳහන් වෙනවා කියලා. හැබැයි අනිත් පද දෙකේක නෑ. අට්ඨංගිකෝච මග්ගානං කියන මේ පදයත් ඛේමං අමත ගාමිනං කියන පදයත් ඔවුන්ගේ ග්‍රන්ථවලින් ගිහිල්ලා තියෙන්නේ. අර මුල් පද දෙක විතරයි තියෙන්නේ. මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අහනවා මාගන්ධිය, එහෙනම් ওই පද දෙක ඔබේ ආගමේ විදිහට ඔබ තේරම නිරාකරණය කරගෙන ඉන්නේ කොහොමද කියලා. නිරෝගී භව ලොකුම සුවය කියලා සඳහන් කරනවා නම් මොකද්ද මේක කියලා. ඔහු මොකද සඳහන් කරන්නේ මේ වෙලාවේ? ඔහු අර අපි කියන්නේ අර මේ බොඩි බිල්ඩර්ස්ලා රාත් එහෙම ඉස්සරහට අරගෙන අර ශක්තිමත් කියලා පෙන්නන්නේ. අන්නේ වගේ කියන ස්වාමීනි මෙන්න මේක තමයි නිරෝගී භාවය කියලා. අත දෙකන අත එහෙම අත ගාලා කියන ස්වාමීනි බලන්න මගේ මේ ශරීරයේ තියෙන නිරෝගී භාවය මෙන්න මේක තමයි අපේ ආගමේ කියන්නේ කියලා. බාහතුන් වහන්සේ සඳහන් කරන මාගන්ධිය මේ ගාථා පද ටික අතීත බුදුවරුන්ගේ ආපු එකක්. ඒ අතීත බුදුවරුන්ගෙන් ආපු මේ කොටස් ටිකේ කොටස් ගිරිනා ගිහිල්ලා ඒ ගැඹුරු අර්ථය නෙවෙයි ඉතාම සරල අර්ථයකට මේ ගැඹුරු අර්ථය පත් වෙලා කියලා. මේ නිරෝගී භාවය කියන්නේ පිනතුනේ හුදෙක් මේ ශාරීරික නිරෝගීතාවය නෙවෙයි බුදුහාරු මෙතෙන් මේ දේශනා කරන්නේ. එහෙනම් මොකද්ද? ඔව් මානසික නිරෝගීතාවය. මානසික නිරෝගී භාවය කියන්නේ මොකද්ද? අපේ හිත රාග ද්වේෂ අඩු කර ගැනීම. අද ලෝකයේ ප්‍රධානතම රෝග වෙලෙස සලකන්නේ කායික රෝග නෙවෙයි පින්නතුනි. අද ලෝකයේ මානසික රෝගයි ඉහළට යන්නේ. අද ලෝකයේ විද්‍යාඥයන්, දාර්ශනිකයන්, සයිකියාට්‍රික්ස්ලා, කවුන්සලර්ස්ලා, සයිකොලොජිස්ට්ලා බොහොම දැනෙන්ත පරිශ්‍රම ගෙදලින්නේ මානසික රෝග වලට පිළියම් මොනවද කියලා. ගතවුණු වසර 50ක කිසිම වුණත් දිනේ කරන්නේ පරිශන කරන්නේ ලෝකේ ආගම් සිසාරා ගිහිල්ලා ආගම් අධ්‍යයනය කරමින් ඒ ආගම්වල තියෙන හරපද්ධති අධ්‍යයනය කරමින් ඔවුන් බලන්නේ මේ මානසික රෝගවලට දෙන්න පුළුවන් ප්‍රතිකාර මොනවද කියලා. ඒ ආගම් වලින් ගන්නේ හැබැයි ආගම් වලින් ගත කියලා කියන්නේ පොදු මෙඩිකල් ට්‍රීට්මන්ට්ස් විදියට ඔවුන් ඉදිරිපත් කරනවා. ඇයි එහෙම කරන්නේ? ආගමික මතවාදයක් කියලා කිව්වොත් මිනිස්සු මේක පුහුණු කරන්න ප්‍රැක්ටිස් කරන්න කැමති නැහැ. දැඩි ආගම්වාදියයි ඉන්නවනේ. ඒ නිසා ඕන් කෙරේ කරුණාවෙන් තමයි මේක කරන්නේ. අපිට හිතෙන අපේ ආගම්වල තියෙන හොරට ගන්නවද කියලානේ. එහෙම තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. එහෙම නෙවෙයි පින්නතුනි. ඕන්ගේ අවශ්‍යතාවය මේ කොහොම හරි ක්‍රමයකින් මිනිස්සුන්ට මේකට පිළියමක් දෙන මිනිස්සු සකස් කරගන්න. එතකොට මෙන්න මේ මාගන්ධිය මෙහෙම සඳහන් කරනකොට මාගන්ධියට බුදුහම දේශනා කරන්නේ මාගන්ධිය ඔය අර්ථකථනේ වැරදි. මෙතන බුදුහම ලස්සන උපමාවක් කියන්නේ. එක්තරා අන්ධ පුද්ගලෙක් ඉන්නවා. ඇස් දෙකම නොපෙනෙන කෙනෙක් ඉන්නවා. අන්නේ ඇස් දෙකම නොපෙනෙන කෙනාට වෙනත් කෙනෙක් දෙනවා ඉතාම දුර්වර්ණ වෙච්ච වස්ත්‍රයක්. අපිරිසිදු වස්ත්‍රයක් දෙනවා. දීලා කියනවා මේක ඉතාම පිරිසිදු ලස්සන වස්ත්‍රයක් කියලා කියනවා. මෙතන තාම කද්ද කරන්නේ මේක පිළිගන්න මේ කියන දේ. පිළි අරගෙන ඒකත් ඇඳගෙන අනිත් ඇටත් කියනවා මං ඇඳගෙන ඉතාම ලස්සන වස්ත්‍රයක් කියලා. ඉතාම පිරිසිදු වස්ත්‍රයක් කියලා කියනවා මේ ඇඳගෙන. නමුත් ඇඳගෙන කොයි වගේ වස්ත්‍රයක්ද? ඔය ඉතාම දුර්වර්ණ වෙච්ච අපිරිසිදු වස්ත්‍රයක් තමයි මේක නා ඇඳගෙන ඉන්නේ. බුදුහමර සඳහන් කරනවා මාගන්ධිය ඔබත් අන්නේ වගේ. මේ ආරෝග්‍ය පරමාලාභ නිබ්බානම් පරම සුඛං කියලා ඔබ මේ හඳුනාගෙන ඉන්නේ අර අන්ධයා අර ඇඳුම හඳුනාගෙන ඉන්න වගේ. ඔබේ දැස අන්ධයි ඔබ මේ වටිනා දෙයක් කියලා හිතාගෙන ඉන්නේ ඔබේ අර්ථකථන ඔබේ ඩෙෆිනිෂන් එක වැරදි කියලා. මෙන්න මෙතෙන්දි සඳහන් කරනවා යම්කිසි වෙලාවක මේ අන්ධ තැනැත්තා පිළිබඳව කරුණාවෙන් කිසියම් පුද්ගලෙක් මේ තැනැත්තාට ඇස් දෙකට ප්‍රතිකර්ම කරනවා. ඇස් දෙක සුවපත් කරන හොඳ දක්ෂ වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඉස්සර බෙහෙත් ගන්වලා ඇහැට බෙහෙත් ජාති දාලා නස්නාදිය කරලා කසාය වර්ග දීලා බොන්න නොයිකිරියේ බෙහෙත් තෙහෙත් දීලා මේ අන්ධ තැනැත්තාගේ දෙනුවන් පහන් කරනවා. ඇස් දෙක සුවපත් කරනවා. මෙහෙම සුවපත් කරපු ගමම මේකේ නම බලන්නේ මොකද්ද? මේකේ නම ඉස්සෙල්ලාම බලන්නේ මෙච්චර කලක් ඇඳගෙන හිටිය ඇඳුම දිහා. අන්නේ වගේ පින්තුනේ ඔබත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියට අහුවෙතින් එදාට ඔබේ ජීවිතයේ ඇති වෙන පරිවර්තනය වෙන මේකයි. මෙතෙක් කලක් ඔබට ලෝකය හොඳයි කිව්වේ මොනවද? දිනු රටකට එන්න තියෙනවා නම් හොඳයි. ඉහළම විශ්වවිද්‍යාලයකට යන්න තියෙනවා නම් හොඳයි. හොඳම වාහනයක් ගන්න තියෙනවා නම් ඒක හරි පහසුකම්. හොඳ ලස්සන ඇඳුම් තියෙනවා නම් හරිම හොඳයි. රසවත් කෑම තියෙනවා නම් මේව තමයි හොඳම දේවල්. මෙන්න මේව පිළිබඳව අපි මුලාවට පත් කළ තිබුණේ. එහෙම මුලාවට පත් කළ ගිහිපු අපි දිගටම ජීවිතෙන් අපි මරණාසන්න මොහොත වෙන විට අපි දැඩිසේ මුලාවට පත් වෙනා. මරණාසන්න මොහොත වෙන විට අපේ ඇස ආදී පංච විඥානයන් දුර්වල වෙනවා. අපට ඒ වෙලෙට ක්‍රියාත්මක වන්නේ අපේ මන ආයතන විතරයි. ඒ වෙලාවේ සිතර ගන්න අරමුණත් අපි රූපයක්සේ අරගෙන ඇති දෙයක්සේ අරගෙන අපි දුගතිගාමී වෙන්න පුළුවන්. ඇතැම් විට සුගතිගාමී වුණත් නැවත අපි සසරට වැටිලා මේ භවය තුලම සැරිසරනවා. මෙන්න මෙවැනි ලෝකයකට බුදුරජාණන් වහන්සේ මේ රූපය බැහැර කරන්නේ නැහැ. ඔබ මේ වෙලාවේ රූපයක් දකිනවා නම් ලස්සන රූපයක්. මේ දකින රූපය නැහැ කියලා බුදුහාඳුරු කියන්නේ නැහැ. මේ ලස්සන ආලෝකය, මේ ලස්සන පහන්, මේ ලස්සන කැඳලින් අය, ප්‍රතිමා වහන්සේ, මේ ලස්සන විදුලිය මේව නැහැ කියලා බුදුදහමේ කියන්නේ නැහැ පිනතුනි. මේක නැහැ කියන්නේ විතරක් නෙවෙයි. මේක ළබන්නේ පිනතුනි තාම ප්‍රබල කුසල ධර්මයේ ආනිසංසයක් විදියට. විපාකයක් විදිහට මේ ලබන මේ වෙලාවේ ඔබ පහසුවක් පිනෙනවා නම් මේ වෙලාවේ ඔබට ලස්සන රසවත් ආහාරයක් ඔබ භුක්ති විඳිනවා නම් ඒක නිකන් නෙවෙයි. ඒක නෑ කියන්නේ නෑ ඒ විතරක් නෙවෙයි ඒක ඔබ ලබන්නේ සසර කලාව ලොකු පින කාංශයක් විදියට. නමුත් වෙනතන අවසනාව මොකද්ද? අන්න ඒ පිනෙන් ලැබෙන දේ ප්‍රතිඵල විඳින අවස්ථාවේ යථා ස්වභාවය අපි දන්නේ නැති නිසා අන්න ඒ දේ පිළිබඳව අවිද්‍යාවෙන් වැළඳගෙන අන්න ඒ දේ පිළිබඳවම අපි අවසානයේ දුකටපත් වෙලා සසර දුකට පහළට අපි යට වෙනවා. අන්නේ නිසා බුදුදහමෙන් කරන්නේ මේ රූපේ යථාර්ථය ඉදිරිපත් කළ දීලා ඒ රූපය ඔබට ලැබෙන්නේ අතීත පුණ්‍ය කර්ම විපාකයක් විදිහට. අන්න ඒ රූපය ඔබ අත්විඳිනකොට ස්වභාවය මොකද්ද කියලා අපට පෙන්වලා දෙනවා. මේ වෙලාවේ ඔබ දකින රූපය ඔබ හඳුනා ගන්නකොට හඳුනාගන්නේ ඔබේ ඇසින් නෙවෙයි, චක්කු විඥානෙන් නෙවෙයි, අයි කොන්ෂස්නස් එකෙන් නෙවෙයි ඔබ හඳුනාගන්නේ, මයින්ඩ් කොන්ෂස්නස් එකෙන් කියලා දැනගන්නට ඕන. එතකොට රූපේ නෑ කියන්නේ අපි මේ මොහොතේ රූපයක් හඳුනා ගන්නකොට, ඇසෙන් දකින රූපයක් හඳුනා ගන්නකොට, ඒ වගේම කනෙන් අහන ශබ්දයක් හඳුනා ගන්නකොට, නාසයෙන් විඳින ගඳ සුවඳක් හඳුනා ගන්නකොට අපි හඳුනාගන්නේ ඇසෙන්වත්, කනෙන්වත්, නාසයෙන්වත්, දිවෙන්වත්, රසයෙන්වත් නෙවෙයි. අපි ඒක හඳුනාගන්නේ මන ආයතනයෙන් ධර්ම ලම්භනයක් විදියට මනෝ විඥාණයෙන් හඳුනා ගන්නවා කියන එකද ගන්නවා. අන්න ඒක දැනගත්තොත් අපි ඒ දකින රූපය ඔස්සේ ගිහිල්ලා ඒ පහළ වෙන නාම රූප දෙකට අදාළව නැවත විඥානය ගොඩනගාගෙන නාම රූප පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියන මේ සර්කල් එකෙන් මේ චක්‍රයෙන් අපිට නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේ නිදහස් වෙන ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. නමුත් ඊට කලින් අපි තාම පැහැදිලිව මේ සූත්‍රයේ සඳහන් කරන අනිත් කාරණා ටික තාම සරලව සඳහන් කරන්න බලාපොරොත්තු වෙමි. දැන් ගැඹුරු කාරණා වලින් කියලා ඊට පස්සේ සරල කාරණා කියන බය වෙන්න එපායි. පින්නතුනි මෙතනින් ඊළඟට සඳහන් කරන පද ටික තමයි අට්ඨං ගිගෝච මග්ගානං කේමං අමත ගාමිනං. ආරෝග්‍ය පරමාලාභා නිබ්බානං පරමං සුඛං අට්ඨං ගිගෝච මග්ගානං කේමං අමත ගාමිනං. අමෘත ගාමී මාර්ගයේ විදියට නියම සුවේ ලබා දෙන මාවත විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මාර්ගයන් අතුරින් උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය, ද නෝබල් Eightfold Path. මෙන්න මේක තමයි බුදුදහමේ සඳහන් වෙන මූලික ඉගැන්වීම. මේ ආරස්නගික මාර්ගයට සියලුම ඉගැන්වීම් ගොනු කරන්න පුළුවන්. සම්මාදිට්ඨියෙන් ආරම්භ වන්නේ සම්මාදිට්ඨි පුරේ යවන් කියලා කියනවා. නිවැරදි දැක්මක් ලබා ගැනීම. අර ඇස් දෙක අන්ධ කෙනාට ආලෝකය ලබා දෙනවා වගේ අපට ලෝකය ගැන බලන්න පුළුවන් නෝන ලබා දෙන සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය ලබන්න නම් පරතෝ ගෝසයත් යෝනිසෝ මනසිකාරයත් අවශ්‍ය වෙනවා. සම්මාදිට්ඨිය ලබන්න නම් වෙන කල්‍යාණ මිත්‍රෙක් වෙතින් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඒක අදාළව වූ යෝනිසෝ මනසිකාරය නෝනින් මෙනෙහි කරන්නට ඕන. සම්මාදිට්ඨිය කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතයේ පිටපස්සේ ක්‍රියාත්මක වන ඉරණම පිළිබඳව අවබෝධයක් ලබා දෙන්නේ. එක අතකින් කර්මය ගැන. අපේ හිත මුල් වෙලා කරන දේවල්ට අනුරූපව හිතේ තියෙන ස්වභාවයට අනුව අපට සැප දුක් විපාක ලැබෙනවා කියන කාරණය. හිත අපිරිසිදුව තියෙනවා නම් අපි කයින් වචනෙන් සිතින් කරන දේවල්ට අපට දුක් විපාක වෙන්නේ සිද්ධ වෙනවා. හිත පිරිසිදුව තියෙනවා අපි කයින් වචනෙන් සිතින් කරන දේවල්ට අපට සැප විපාක ලබා ගන්න පුළුවන්. මෙන්න මේකයි ලෝකයේ තුල තියෙන සම්මාදිට්ඨිය. දෙවනි කාරණේ තමයි මේ ලෝකෙන් ඉක්මවල යන සම්මාදිට්ඨිය. දුක්ඛාදී චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙන අවබෝධය. අරිය අනාස්වා ලෝකෝත්තර මග්ගංගා කියන විදිහේ සම්මාදිට්ඨිය. මේ මොහොතේ ඇත්තටම අපේ ජීවිතේ ක්‍රියාත්මක වන යථාර්ථය මොකද්ද කියන එක. අපි මේ මොහොතේ යම් කිසි දෙයක් හඳුනා ගන්නවා නම් හඳුනාගන්නේ දැන් පේන රූපය නෙවෙයි, නිරුද්ධ වෙච්ච රූපය. හරියට සරල උදාහරණයක් කියනවා නම් අපි වාහනයක් ඩ්‍රයිව් කරනකොට අපි ඉස්සරහා බලාගෙන ඉන්නේ. නමුත් අපි රෝද හතර උඩයි ඉන්නේ. අන්නේ රෝද හතර වගේ තමයි පංච උපාදාන ස්කන්ධය. ඒ නිරුද්ධ වෙච්ච පංච උපාදාන ස්කන්ධය උඩ ඉඳගෙනයි මේ ඉස්සරහා රූපේ දිහා බලාගෙන ඉන්නේ අපි. නමුත් සිත ඉතාම වේගවත් වේගවත් නිසා අපිට මේක දැනෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන මේ යථාර්ථය අප මුලදී විශ්වාස කරන්නට ඕන අපි. ඒ විශ්වාසය මත තමයි ඉදිරියට යන්නේ. ඒ කන්ෆිඩන්ස් එක තියෙනට ඕන. මේකට තමයි සද්ධාතී තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. මේක සාමාන්‍ය කෙනෙකුට ජීවිතේ කිසිදාක හිතලා නිර්මාණය කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට කියා සරුවත් හාමුදුරුවන්ට මේක තනියෙන් හිතලා තේරුම් ගන්න බැරි වුණා. සරුවත් මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ හිටිය බුදුරජාණන් වහන්සේ හැරෙනකොට හිටිය ප්‍රඥාවන්තම කෙනා. උන්වහන්සේට හැකියාවක් තිබුණා මුළු කල්පයක් තුළ වහින වැසිවල වැසි බිඳු ගන්න කියන්නේ. ඒ තරම් ප්‍රඥාවන්ත උත්තමයෙකුටවත් මේක හිතලා තේරුම් ගන්න බැරි වුණා. උන්වහන්සේට සිදුණා මේක අස්සේ හඳුනන අහලා දැනගන්න. අපි කොයි විශ්වවිද්‍යාලයක ගියත් මේක අපිට තේරුම් ගන්න බැහැ. ඕනම තැනකින් කියයි අපි මේ බාහිර බලන රූපය ඇටම් එකකින් හැදිලා තියෙන්නේ. ඒ ඇටම් එකක් බිඳට පස්සේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන ආදී අංශු වලින් තියෙන්නේ. ඒ අංශු ශක්තිය විතරයි. ඒ ශක්තිය වෙනස් වෙන දේවල් වලින් ලෝකෙ හැදිලා තියෙන්නේ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඒක වඩායි හැදයක් කියන්න බෑ. බුදුරජාණන් වහන්සේට වඩායි හැදිල කියන්නේ මේ අපි ඇටම් එක බෙදලා බලනකොට ඒ බලන්නේ නිරුද්ධ වෙච්ච ඇටම් එකක් දිහා කියනක ඒකත් මන ආයතනික ලක්ෂණ දෙයක් බවයි බුදුදහම අනාවරණය කරන්නේ. සාමාන්‍ය විද්‍යාඥයෙක් ඈත ආකාශයේ ගැලක්සියක් දිහා බලලා ලස්සන ගැලක්සියක් මේ ගැලක්සියේ ප්‍රමාණය මෙච්චරයි මේකේ සෝලාර් සිස්ටම්ස් මෙච්චර ගණක් තියෙනවා කියලා පරීක්ෂණ කරද්දී නුවණැති කෙනෙක් දන්නවා මේ ගැලක්සිය මීට වසර 100 ගණකට කලින් විනාශ වෙලා ওই පේන තැන ওই ආලෝකයේ පොඩ්ඩක් හද නැහැ කියලා දන්නවා. මෙන්න වෙනස විද්‍යාඥයාගේ සහ බුද්ධ ශ්‍රාවකයාගේ වෙනස මෙන්න මේක. ඒ ඈත පේන ආලෝක වර්ෂ මිලියන ගණක් ඈත තියෙන ගැලක්සිය විතරක් නෙවෙයි පිනතුනි. ඔබ මේ මොහොතේ ඉස්සරහ දකින මේ රූපය ඔබ දැන් චක්කු විඥාණයෙන් හඳුනා ගන්න එකක් නෙවෙයි. ඒ නිරුද්ධ වෙච්ච ඇස රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සේ නිරුද්ධ වෙලා තිබෙද්දී මන ආයතනෙන් හඳුනා ගන්න දෙයක්. ඒ මන ආයතනයත් මේ මොහොතේ හේතුඵල ධර්මයට හටගෙන මෙතනම නිරුද්ධ වෙන යථාර්ථයක් කියන එක දැනගත්තා. එතකොට ඔබට කිසිම දෙයක් ඇගෙනවත් ගැටෙන්නවත් බාහිර රූපයක් නිර්මාණය වෙන්නේ නැහැ. මෙන්න මේ ගහන් මගේ ඉදිරියට යනකොට පේනතුනි සම්මාදිකය ඇති වෙච්ච ගමම ඔහුට අලුත් ප්‍රබෝධයක් ලැබෙනවා. ජීවිතයේ ආලෝකයක් අලුත් ඇසක් ලැබුණා වගේ. අර අන්ධ කෙනාට ඇස් දෙක ලැබුණා වගේ. ඔහු මෙතෙක් කලක් සැප කියලා විඳපු දේවල් උන්ට දැන් මතක් වෙනවා මොකද ඇත්තටම ජීවිතය අර්ථය කියලා. අන්නේ යථාර්ථයේ ඉතාම ඉක්මනින් ඇහැට රූපය දකින වේගයෙන්ම ඒක තේරුම් ගන්න පුළුවන් විදියට ඔහු තමන්ගේ සිත සහ කය මෙහෙවනවා. දිනුත්න සරල උදාහරණයක් කියන්නම්. ඈත කන්දක ඔබ එක කන්දක ඉන්නවා. තවත් ඈත කන්දක දරුවන් සර්පයෙක් ඉන්නවා. බොහොම විසගෝර සර්පයෙක් ඔබ දුරේක්ෂයකින් බලනවා නම් ඔබට පේනවා ඈත කන්දක සර්පයෙක් ඉන්නවා කියලා. ඔබට ඒ සර්පය දැක්කම බයක් ඇති වෙනවද? ඈත කන්දක ඒ සර්පය ඉන්නේ. ඔබට බයක් හට ගන්නවද? බයක් ඇති වෙන්නේ නැහැ. ඔබ බොහොම හොඳයි. හැබැයි ඔබ රාත්‍රියේ කාලේ විදුලි පන්දමක් දැල්වාගෙන යනකොට ආලෝකයක් ටෝච් එකක් දැල්වාගෙන යනකොට ඔබට ඉස්සරහා ඔබ ගහගෙන යනකොට ටෝච් එක ඔබ කලබලෙන්න යන්නේ ඒ සර්පයා දැස ඔබේ ටෝච් එකේ වැටෙන ගමන් ඔබට මොකද වෙන්නේ? බයක් හට ගන්නවනේ. අර ඈත කන්ද දිහා බලනකොට බයක් ඇති වුණේ නැහැ. හැබැයි අර ටෝච් එකේ එළියට ලක් වෙච්ච සර්පේ දකින්නකොටම ගැස්සෙන්න එපා. ඇයි ඒකට හේතුව? අර ඈත කන්ද දිහා බලන විට ඔබ දන්නම ඒ සර්පයා බොහොම දුරයි ඉන්නේ කියලා. හැබැයි ඔබ අර ටෝච් එක ගහ යනකොට කොහොමද? ඔබ හිතන් ඉන්නේ ඒ ටෝච් එක තියෙන තැනේ ඔබ මේ මොහොතේ ඉන්නේ කියලා. අන්න ඒකයි බය හටගත්තේ. ඔබ හරියට සිහියෙන් ගියොත් ඒ ටෝච් එකත් ගහගෙන හරියට සතිමත් භවෙන් නම් ඉන්නේ ඔබ ටෝච් එකට සර්පයා දැකලා මම ඔබ බය වෙන්නේ නැහැ. ඔබ හිමීන් සරේක මගහැරලා යන්න පුළුවන් ඔබට. ඔබ අසීහියෙන් ගියොත් විතරයි වෙලෙ ඔබට බය හටගන්නේ. හැබැයි එහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් හුඟක් ළඟ හිටියොත් බය ඇති වෙන්න පුළුවන්ද කියලා. ඔව් හුඟක් ළඟ හිටියොත් බය ඇති වෙන්න පුළුවන්. එතකොට හිතන්නේ ඒ ළඟමයි සර්පයා ළඟමයි තමයි ඉන්නේ කියලා. ඒ අසහියෙමයි අසති අමනසිකාරයෙමයි ඉන්නේ. ඒ වගේම කෙනෙකුට හිතෙන්න පුළුවන් කකුල් දෙක ළඟ තියමුනොත් එහෙනම් තවත් බය ඇති වෙන්න පුළුවන් නේද කියලා. පින්නතනි ඔබ විශ්වාස කරනවද සමහර රහතන් වහන්සේලා කුටියේ වැඩ ඉන්නකොට ඇඳේ කුටියකට භාවනා කුටිය ඇඳේ ඉන්නකොට සමහර රහතන් වහන්සේලාගේ ඇඟට සර්පයෙක් වැටෙනවා. ඉතාම දරුණු සර්පයක්. කොයිතරම් දරුණු සර්පයෙක්ද කියලා කියනවා නම් ඒ සර්පය ඇඟට වැටිලා ඉතාම සුළු මොහොතෙන් මුළුමේ ෆිසිකල් බොඩි එකම මේ ශරීරෙම වැලියට ගානට වෙන් වෙලා යනවා. ඒ තරම් දරුණු සර්පයක්. දිනතුනි රහතන් වහන්සේ කෙනෙකුට අරතරන් දරුණු සර්පයෙක් ඇඟට වැටිච්ච වෙලාවකදීවත් බයක් හටගන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? උන්වහන්සේ දන්නවා මේ සර්පයා වැටිලා ඒක තේරුම් ගන්නකොට තේරුම් ගන්න මනායතනය කියන එක සිහිය තියෙනවා. නාම රූප විඥාන දෙක පිළිබඳව අතිශය සංවේදීව සිහියෙන් ඉන්නේ උන්වහන්සේට මේ දුක නිදහස් වෙන්න පුළුවන් උන්වහන්සේට බයක් නැහැ. කායික වේදනාවක් එනවා. හැබැයි ඒ කායික වේදනාව ටික මානසික දුකක් විදිහට ගන්නෑ. මේ වේදනාව මගේ කියලා ගන්නෑ. පින්නතුනි මෙන්න මේක තමයි සතිමත් බව දෙන ඉතිරින් ඉහෙලමඩි සායතක මෙන්න මේ ගමන් මගට තමයි මේ සම්මාදිටියත් එක්කම යන්නේ. ඒ සම්මාදිටියෙන් පිවිසෙච්ච කෙනා සම්මා සංකල්ප ඇති වෙනවා. නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප හටගන්නවා. මේ පංචකාම සම්පත්තියෙන් ටික ටික අයින් වෙන ඕන කියන හැඟීමක් ඇති වෙනවා. ගිහි ගෙදර ඉඳගෙන වුණත් මෙවැනි සුදුසන දර්ශනයක් තියෙනවා මම ටික ටික ප්‍රැක්ටිස් කරන්න ඕන කියන හැඟීමක් එනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ පින්නතුන ඔබට හිතේ මේව තියෙන්නේ හාමුදුරන් පිළිපදින විතරයි අපට නෙවෙයි අපට සාමාන්‍ය විදියට ඉතින් දරුවෝට හදාගෙන ඉන්න විතරයි අපට තියෙන්නේ කියලා. එහෙම හිතන්න එපා පින්නතුනි. ඔබ දරුවෝට හොඳට හදන්න. දරුවන්ට උගන්වන්න හොඳට. දරුවන්ට උපරිම සලකන්න. ඒ සලකන ගමන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධම්මගේ ඉන්න සෝවාන් වෙච්ච සකදාගාමි වෙච්ච අනාගාමි වෙච්ච ගිහියයි හිටියා. සෝතාපන්න කාමභෝගියයි හිටි විතරක් නෙවෙයි. ගෙදරින්දගෙන සෝතාපන්නව බ්‍රහ්මචාරිව වාසය කරපොයි හිටියා. සකදාගාමිව ගෘහස්ථ ජීවිත ගත කරපොයි හිටියා. අනාගාමිව බ්‍රහ්මචාරි ජීවිත ගත කරපොයි හිටියා කියලා සඳහන් කරනවා. එක නේද? දෙන්නේද? දහ දෙනෙද්ද? සීයක්ද? පන්සීයක්ද? නෑ ඊට වැඩි කියලා. ඒ නිසා පින්නතුනි අපට මේ රෝගය ලැබෙච්ච වටිනාම දේ සඳහන්නේ දිනපතා බැරි වුණත් මාසික දවසක් හරි මේ රහත් මාර්ගයේ ආර්ය උතුමන්ගේ මේ භාවිතය තුන අපි උත්සාහ කරන්න ඕන. අව්‍යාපාද සංකප්ප ඇති වෙනවා. අනිත් කෙනා පිළිබඳව අමනාපයේ තියෙන එක අඩු වෙනවා. දැන් ඔහු මෛත්‍රිය වඩන්න යන්නේ. අවිහිංසා සංකල්පය. ඔහු වෙනත් කෙනෙකුට හිංසාවක් කරන්න උඩ හිතෙන්නේ නැහැ. දැන් මෙතන ඉඳන් පින්නතුනි ඔහු සම්පූර්ණයෙන්ම යන්නේ දැන් ඔබ මෛත්‍රිය සාගත වෙන්නේ කියලා අත මුලදී කිව්වනේ ඔබට. අන්නේ මෛත්‍රිය තමගේ ජීවිතයට ආරෝපණය කරමින් යානාවක් කරගනිමින් මේ තැනැත්තා ඉදිරියට ගමන් කරන්නේ. මෛත්‍රිය වඩමින් යන්නේ. අන්නේ මෛත්‍රිය ඊටාම ඉහළ මට්ටමින් පවත්වා ගන්නට උත්සාහ කරනවා. අම්ම කෙනෙක් අම්මට ඉන්නේ එකම දරුවා රකිනා වගේ අපි සාමාන්‍ය කෙනෙක් අනිත් අය ආරක්ෂා කරනවා කියලා. නමුත් වෙනතුනි ගැඹුරට ගියාම අර්ථය මොකද්ද? අම්ම කෙනෙක් අම්මට ඉන්නේ එකම දරුවා රකිනා වගේ මේ ධම්මගේ ඉන්න කෙනා මොකද ආරක්ෂා කරගන්නේ? මේ මෛත්‍රී සිතුවිල්ලයි ආරක්ෂා කරගන්නේ. දරුවනේ ආරක්ෂා කරගන්නේ. සාමාන්‍ය අපි විග්‍රහයේදී අපි කියන්නේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවට සලකන වගේ ආකල්පයකින් අනිත් හැම දෙනාටම සලකන කියලා අපි කියන්නේ නේද? යරතියක් අපිට ගන්න පුළුවන්. නමුත් ගැඹුරටම ගියාම වෙනතුනේ මොකක්ද අපි ආරක්ෂා කරගන්නේ? ආරක්ෂා කරගන්නේ අපේම මෛත්‍රී සිත, අපේ සිතයි අපි ආරක්ෂා කරන්නේ. ඒ සිතට අනිත් කෙනෙක් පිළිබඳව ආමනාපයක් ඇති කරගෙන ඒ හිතේ ලක්ෂණ නැති කරගන්න අපි කැමති නැහැ. ඒ මෛත්‍රී සිතිවිල්ලත් එක කාලය ගත කරනකොට සම්මා වාචාව යනවා. නිතරම තමා යහපත් වචන කතා කරන්නේ. බොරු කීම, කේලම් කීම, හිස් වචන කීම, රළු පරුස වචන කීම කියන මෙන්න මේ මිච්ඡා වාචාවෙන් දුර වෙලා සම්මා වාචාව පුහුණු කරනවා. යහපත් වචන ඔහුගේ ඔටෝමැටිකලි වෙනවා. මේක නිකන් කෘතිම වැඩි කර ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. සම්මා දිට්ඨියෙන් සම්මා සංකල්පයකටපත් වෙච්ච කෙනාට ඇතිවන අනිසංසයක් මේක. සම්මා කම්මන්තීට පස්සේ යහපත් කර්මාන්ත තමා කරන කයින් කරන දේවල් ප්‍රාණඝාතයේ සොරකම කාම මිත්‍යාචාරය කියන මේ තුනෙන් වැළකීලා නිතරම අනිත්‍යට අභය දානය දෙන්න, අනිත් කෙනාගේ දේපල සුරක්ෂිත කරන්න, අනිත් කෙනාගේ ගෘහස්ථ ජීවිත සමගිමත් කරන්න සඳහා කැප වෙනවා. සම්මා කම්මන්ත සම්මා ආජීව ඔහු යහපත් දිවි පැවැත්මක් කරන්නේ කරන රැකියාව ඉතාම ගැහැමි රැකියාවක් කරන්නේ. මිච්ඡා ආජීවං පහය සම්මා ආජීවෙන් ජීවිතං කප්පේති කියලා කියනවා. වැරදි නිත්‍ය ජීවන උපාය වලින් වෙන් වෙලා හැකිතාක දුරට ධර්මික රැකියාවක් කරන්නේ. දරුවන්ට යොමු කරන්නේ නිතරම ලෝකෙට වැඩිපුරම යහපතක් කරන දේක් කරන්න දරුවන් යොමු කරනවා. ඉගෙන ගන්න කාලයේ දරුවන්ට කියන්නේ කොහොම හරි ලෝකෙට වැඩිපුරම සේවයක් කරන රැකියාවක් දුවේ පුතේ ඔබ කරන්න කියලා තමයි දරුවට උනන්දු කරවන්නේ. ඒ දරුවට රැකියාව කළා මාන්නයක් ඇති කරගන්න නෙවෙයි. අහවල විශ්වවිද්‍යාලෙ ගියා කියලා මාන්නයක් ඇති කරගෙන ලෝකෙට පෙන්නන්න නෙවෙයි ඉගෙන ගන්නෙ. දරුවට නිතර උනන්දු කරන්න පුතේ කොහොම හරි දුවේ කොහොම හරි ඔබ ඉගෙන ගන්න දේ ලෝකෙ වැඩිපුරම කෙනෙකුට යහපත කරන්න, බෙහෙතක් හේතක් හොයාගන්න, අලුත් නිෂ්පාදනයක් කරන්න, පහසුවෙන් වැඩ කටයුතු කරන්න දෙයක් ලෝකෙ ඉදිරිපත් කරන්න කියලා දරුවා යොමු කරනවා. එයාට පුළුවන් නම් දරුවට කියන්න පුතේ කොහොම හරි ලෝකෙට ධර්මය දෙන ක්‍රමයක් හදන්න, ඔබ ලෝකෙ වැඩිපුරම භාෂා ගානකින් මේ මැසේජ් එක ලෝකෙට අරන් යන්න. අන්න එහෙම කිව්වොත් තමයි වැඩක් මොටෙන්නේ. මෙන්න මේ විදිහට ඉදිරියට යනකොට සම්මා ආජීවයේ රැකියාවක් කරනකොට පින්නතුනේ මෛත්‍රී සාගතනම් කරන්නේ. මේක හොඳට අහගන්න මේ පිළි. ඔබ රැකියාවක් කරනකොට ඒ රැකියාවදී නිතරම බලන්නේ අනිත් කෙනාට පිට වෙන්නේ. ඔබ කාර්යාලික වැඩ කරා, ඔබ පාසලක වැඩ කරා, ඔබ නිෂ්පාදනයක් කරන කෙනෙක් වුණත්, ඔබ මොන රැකියාවක් කළත් ඔබ නිතරම බලන්නේ ඒ කරන රැකියාව පින්කමක් විදියට කරා. ඒ කරන රැකියාවෙන් අනිත්‍යයට පිට වෙන්න. ඒ කරන රැකියාවෙන් කෙනෙකුට අපහසුවක් වුණොතින් ඒ අපහසුවක් වෙච්ච මොහොතේ කෙනෙකුට උදව්වක් කරන්න බලාගෙන කරන්නේ. මේ සම්මා දිට්ඨියෙන් පටන් ගත්ත කෙනාගේ ලක්ෂණය පින්නතුන හොඳට මේ ටික අවධානයෙන් අහගන්න. මෙන්න මේ සම්මා දිට්ඨිය නැතුවත් මොකද කරන්න කෙනෙක්? ඔහු මිනිසයන් අපහසුවට පත් වෙච්ච වෙලාවේ තව පොඩ්ඩක් හරි වැඩිපුර අරගෙන මිනිසුන් අපහසුවට පත් කරනවා. අපි දැක්ක පහුගිය කාලේ සමහර අය පින්නතුනි හරිම සංවේගදායි මිනිස්සු මේ ඉතාම අමාරුවෙන් ඉන්න අවස්ථාවේදී සාමාන්‍ය දවස්වලට තියෙන ඒ පිළිබඳ යමක් අලෙවි කරන්න තියෙනවා නම් ඒ දෙයටත් වඩා වැඩිපුර අලෙවි කළා මිනිස්සු සමද්දකට පත් කරනවා. පින්නතුන් මේක බෞද්ධයෙක් නෙවෙයි, මේක මානව ගුණ දහම් තියෙන කිසිම කෙනෙක් කරන්න දෙයක් නෙවෙයි. මිනිස්සු ලෙඩ දුක්කට පත් වෙලා ඉන්නේදී යුද වාතාවරණයක් තියෙන අවස්ථාවකදී සාමාජික වැසණයක් එක්ක අවස්ථාවකදී කෙනෙක් අනතුරකට පත් වෙච්ච වෙනවකදී කිසි දායක කෙනෙකුනි තවත් මේ මිනිස්සුන්ට අපහසුට පත් කරන දෙයක් කරන්න එපා. ඔබ වෘත්තියක් කරන කෙනෙක් නම්, ඔබ බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඒවලි ඔබේ ලාභය කැප කළා ලාභය නොගෙන ඒ බඩු ටිකේ මිල විතරක් අය කළ ඔබට පුළුවන් නම් ඒ සේවය කරන්න. මෙන්න මේකයි ඔබේ මානසත්වයේ කියලා කියන්නේ. මෙන්න මේකයි ඔබ බුදුරජාණන් වහන්සේට ඒ උතුම් බෝධිසත්ව ජීවිතයට ගරු කරනවා කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි වෙනතෙන් තවත් ඉදිරියට ගිහිල්ලා ඔබේ ලාභේ කැපකල්ලේ කරක් නෙවෙයි. ඒ යන මිලෙනොත් ඒ පොස්ට් එකිනොත් පොඩ්ඩක් අඩු කරලා ඔබත් පොඩි දෙයක් හරි ඔබේ අතනොත් දාලා ඔබට දෙන්න පුළුවන් නම් තාත් ඔබේ ජීවිතේ කොච්චර ලස්සනද. මෙන්න මේක පින්නතුනි කලින්ම හිතලා තියන්න ඕන. මේක වෙලා ආවට පස්සේ අපට මොලේ හදාගන්න බෑ. දර්ශනයක් නැතුව හිටියොත් මේ වෙලාව ආපු ගමන් බලන්නේ මොකද්ද? හොඳම අවස්ථාව තමයි දැන් වැඩිපුර ටිකක් මිනිස්සුන්ගෙන් ගන්න එක. හොඳ වෙලාව කියලා ආයි එකට දෙක නෙවෙයි එකට හතර තියලා ගන්න. පින්නතුනි මෙහෙම කියනකොට අනිත් අය ආවලා කියලා මතක් කරගන්න එපායි. එහෙම තේරුමන්නේ අපි හිතේ අකුසල ඇති කර ගන්න ඕනේ. අපි අපගෙනම බලන්න ධර්මයේ කියන්නේ ධම්මා දාස දහම කැඩපතක්. අපි කරන රැකියාව තුළ අපි කරන වෘත්තියේ ව්‍යාපාරයේ බිස්නස් එක තුළ අපි මේකට සෝදානන්ද කියලා බලන්න. මෙහෙම ගන්න එක පින්නතුනි අර අවුරුද්දකට දවසක් දානයක් දෙනවට වඩා වටිනවා මේක. තමන්ට හැම මොහොතෙම මේ ලෝකයේ වෙනුවෙන් පිළිහිද වෙන තියෙන අවස්ථාව. හැම මොහොතෙම තමාගේ ආධ්‍යාත්මය, තමාගේ ස්පිරිට් එක, තමාගේ ස්පිරිචුවලිටි එක ඩෙවලොප් කරගෙන තියෙන අවස්ථාව. ඒක පින්නතුනි මගේ හැරගන්න එපා. ඒ ඊටාම භාග්‍ය සම්පන්න අවස්ථාවක් කියලා හිතලා ඒක හොඳම තමන්ට පින්කම් කරන්න තියෙන අවස්ථාවක් කියලා හිතලා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. මේක තමයි මහානව දහම කියන්නේ. මේක තමයි සම්මා ආජීවය කියන්නේ. මේක මෙවැනි වෙලාවක පින්නතුනි වැඩිපුර කෙනෙකුට උදව් කරන්න පුළුවන් නම් ධනෙ ටික කස් කරගෙන ඉන්න ගෙදර. අපි අසල්ලම කියන්නේ කෑම හිගවේ කියලා තියෙනවා නම් කෑම ටිකක් වැඩිපුර තියාගන්න. තියාගන්නේ මොකටද? වැඩිහිටි කෙනෙක්, අසනීප වෙච්ච කෙනෙක්, දරුවෝ හුඟක් ඉන්න කෙනෙක් ඉන්නවා නම් අනේ එයාට මම මේ මොහොතේ පිහිට වෙන්න ඕන. මේ වෙලාවේ කරන පින්කම ආනිසංස වැඩි. මේ වෙලාවේ තමයි මගේ ක්වොලිටිස් ටික පෙන්වන්න තියෙන හොඳම අවස්ථාව. මම එක වෙලාවක් වෙලක් හරි බඩගින්නෙන් ඉඳලා මේ මොහොතේ අනිත් නිරහර වෙන කෙනෙකුට කැමත් දෙන්න ඕන කියන හැඟීමක් ඇති කරගන්න. පින්වතුනි අද ලෝකේ තාම දුෂ්කර සංකීර්ණ කාලයක අපි මේ ඉන්නේ. එක අතකින් මේ කොවිඩ් ආදී රෝග, අනිත් පැත්තෙන් සාමාජික උපද්‍රව, අනිත් පැත්තෙන් යුද වාතාවරණ, වෙනත් ග්‍රහලෝක වලින් එන නොඑක් විදිහේ ප්‍රශ්න, මිනිසුන්ගේ තියෙන ගහගෙන ගැනීම, රියානතුරු, මේ වගේ ලස්සන ගානකේ අවස්ථාවකදී පින්වතුනි අපි නිතරම අපේ හිත රැක ගන්නට ඕන. අපි හැම අවස්ථාවෙදිම මේ ලෝක යථාර්ථයේ තේරුම් අරගෙන ලෝකයට පිටිහිට වෙන මට්ටමක අපි ඉන්නට උර මානසිකත්වයේ. ඒ කියන්නේ අපේ මනස සතුට දිනු වෙන ක්‍රමයක, දිනු වෙන මානතකයි අපි ඉන්නේ කියලා අපි ගැනම අපට සතුට වෙන්න පුළුවන්. එහෙම ජීවිතයක් අපි ගත කරොත් අපි මහලු වෙච්ච දවසට පින්නතුනේ අපි මහලු වෙන්න අපට වැඩිපුර මේපා වෙන්න දේ ඔබ දන්නවද? ඔබ හිතන්නේ ඔබේ පරණ වාහනේ පාවේ, ඔබේ දරුවෝ පාවේ, ඔබේ ගෙදර දැන් උඩ මහලට යන්නත් බෑ. දැන් ඉතින් ගේ ගැන කලකිරෙයි, මෙච්චර ලොකු ගයක් හදාගත්තේ කියලා හරි. ඔය වගේ දෙයක් ගැන තමයි අපිට හිතෙන සමාලාට. නමුත් පින්නතුනේ මහලු වෙලෙක් දැන් වෙනකොට හරියට ධර්මයක් ප්‍රගුණ නොකරපු කෙනෙකුට වැඩිපුරම කලකිරීම ඇති වෙන මොකක් පිළිවන්නවද? මේ ශරීරය ගැනමයි පින්නතුනේ. මේ ශරීරය ගැන ලොකු කලකිරීමක් විතරක් නෙවෙයි අන්තිමට ලොකු කේන්ද්‍රියකුත් හටගන්නවා. ද්වේෂයකුත් හටගන්නවා. අන්න එහෙම නොවන්නට නම් පින්නතුනේ ඔබට සතුට වෙන්න පුළුවන්කම තියෙන්නට ඕන. මේ ශරීරය වයසට ගියාට, දුර්වල වුණාට මට පුළුවන් කාලේ මං අම්මට තාත්තට සැලකුවා, අසරණයට පිහිට උනා, සහෝදර සහෝදරියන්ට මං හොඳට සැලකුවා, ආගම දහම් වෙනුවෙන් කැපවීම කළා, මේ ශරීරයෙන් මං ලේ දන් දුන්නා, මං කොටස් දන් දුන්නා, මගේ කොණ්ඩේ මං හොඳට තියෙන කාලේ කපලා මං අනිත්යට දන් දුන්නා. පින්නතුනි මෙන්න මේ හැඟීම අපට ඇති වෙන්නට ඕන. සමහර අය ඉන්නවා කොණ්ඩේ දික් කරගන්නේ. දික් වෙන්න අඟල් 15ක් 20ක් වගේ එනකොටම සමහර අය ඒ කොණ්ඩේ දන් දෙන වෙන කෙනෙකුට. කොණ්ඩේ දික් කරගන්නේ ආඩම්බර වෙන්න, මාන්න ඇති කරගන්න නෙවෙයි. ඒ කොණ්ඩේ දික් කරගන්නේ වෙනත් කෙනෙකුට, කොණ්ඩේ දන් දෙන කොණ්ඩේ ගිහිපු කෙනෙකුට. මාස 4 සම්පූර්ණ වෙනකොටම ලේ දන් දෙන්න හිතෙන්නේ. අනේ මං අසරණ කෙනෙක් වෙනවා, මගේ ශරීරයේ ලේ ටිකක් මං දෙන්න දන් දෙන්න ඕන කියලා. අසරණ කෙනෙක් ඇවිද ගන්න අමාරු කෙනෙක් දැකලා මං අත දෙලයට පාර මාරු වෙන උදව් කරනවා, නැගිටින උදව් කරනවා. පිනතුනි මෙන්න මෙහෙම කරපු කෙනාගේ ජීවිතයේ අවසාන කාලයේ මේ ශරීරය ගැන දකිනකොට ලොකු සතුටක් ඇති වෙන්නේ. මේක නිකන් වියපත් වෙච්ච ශරීරයක් නෙවෙයි. මේක නිකන් දුර්වල වෙච්ච ශරීරයක් නෙවෙයි. මේක අස්කන්නාසාදී පිනවමින් ගත කරපු ශරීරයක් නෙවෙයි. මේක පුණ්‍ය භූමියක් කියලා, මේක පින්කෙතක් කියලා අපට වැඩිපුරම සතුට ඇති වෙන්නේ අපේ ශරීරය ගැන පිනතට. සම්මා ආජීවයකට තමයි බෙහෙම උපකාරි වෙනවා. සම්මා වායාමයේ නිතර උත්සාහ කරනවා අකුසලෙන් මිදෙන්නත්, කුසලයෙන් දිනු කරගන්නත් උත්සාහ කරනවා. දැන් මෙතෙන්ට වන විට පින්නතුනේ ඔහුට මේ සමාරකින ආධ්‍යාත්මික දිනුවේහි සතුට, දෙක්ක ධම වේදනීය ආනිසංසය, අකාරික බව තමන්ට ප්‍රකට වෙනවා. ඒත් එක බලවත් ශ්‍රද්ධාවක් හටගෙන මේ ධර්ම මාර්ගයේ වඩාත් වේගවත් ඉදිරියට යන්න ඕන කියන දැඩි වීරියක් මේ මුළු ශරීරයේ පුරාම උට විනිවිද යනවා. මේ ලබාගත් ඊටාම දුර්ලභ දුෂ්කර ජීවිතයක් නේද? ඊටාම පුණ්‍යවන්ත ජීවිතයක් නේද මා ලබාගත්තේ? මෙතෙන්දී තමන්ටගේ ජීවිතයට ලබා දෙන්න පුළුවන් උපරිම වටිනාකම, උපරිම අගය ලබා දෙන්න ඕන කියන ආකල්පෙන් කටයුතු කරනවා. සම්මා වායාමයෙන් යහපත් උත්සාහයෙන් ඔහු මොකද කරන්නේ? ඔහු තමන්ගේ හිත එක කුසල අරමුණක වැඩි වේලාවක් තබා ගන්න උත්සාහ කරනවා. බුදුමන භාවනාව, මෛත්‍රී භාවනාව, ආනාපානසති භාවනාව, මේ වගේ භාවනා කමටහනක් පාවිච්චි කරමින් හැකිතාක් දුරට තමාගේ හිත එක කුසල අරමුණක වැඩි වේලාවක් තබා ගන්න උත්සාහ කරනවා. ඒ අතර වැඩිම අවධානය යොමු කරන්නේ එක පැත්තකින් මෛත්‍රී භාවනාවටත්, අනිත් පැත්තෙන් ආනාපාන සති භාවනාවට. ඔහුගේ ජීවිතයේ වටිනාම දේ බවට පත් වෙන ඔහුගේ හුස්ම ගැනීම. දැන් අපට හුස්ම ගන්න කෙච්චර වටින්නේ නැහැ නේද? හැබැයි අසනීප වෙලා ඉසිරි කාලෙක තැන් එක දවසට තමයි තේරෙන්නේ හුස්ම ගන්න එක කොයිතරම් අපහසු දෙයක්ද, කොයිතරම් අත්‍යවශ්‍ය දෙයක්ද කියලා. ඔබ දැක්ක පසුගිය කාලයේ පුරාම රෝගවලට පත් වෙලා ඉන්න අය ඒගොල්ලන් ඥාතින් ඇවිල්ලා බලන්න නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. ලෙඩ වෙලා ඉන්නකොට ආහාර පාන ටිකක්, මල් ටිකක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. ටීවී එක බලන්න නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. ජංගම දුරකථනයෙන් ළඟම ඥාතින්ට කතා කරන්න නෙවෙයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්නේ. එකම අවශ්‍යතාවය ඇති වුණේ ඒ මොකද්ද? ඔව්, ඒ තමයි ඔක්සිජන් ටික තමන් හුස්ම ගැනීම විතර අවශ්‍ය වෙන්නේ. එතෙන්ට එන්න කලින් අපව පුහුණු කරන තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ ආනාපාන සතිය දේශනා කළේ. පුළුවන් තරම් හුස්ම ගැනීම පිට ගැනීම කිරීම පිළිබඳව පින්නතුනි සිහිය පුහුණු කරන්න. අපට අවසාන මොහොත අමාරුවෙන් හුස්ම ගත්ත ඒ මොහොත අපට නිවන් දොරටුවක් කරගන්න පුළුවන්. අනිච්ඡානුපස්සේ විහෙරති අස්සසිස්සාමීති සික්ඛති. අනිච්ඡානුපස්සේ අසසි සාමීති සික්ඛති කියලා අනිත්‍ය දැකීමෙන් සතිමත්ව හුස්ම ගැනීමත් පිට කිරීමත් අපිට කරන්න පුළුවන්. අන්න එදාට අපි ආස්වාස ප්‍රස්වාසයෙන් නිසලස පිහිටුවා ගත්තොත් තමයි එදාට අපේ අම්මා අපි දිහා කොහේ හරි ඉඳගෙන බලාගෙන තිබෙන්නතුනි. මේ ජීවිතේ නැති වුණත් මිය ගිහිල්ලා හරි අපේ අම්මා කොහේ හරි අපි දිහා ඉඳගෙන බලාගෙන ඉන්නවා. අන්න ඒ අම්මාගේ ජීවිතයේ ලොකුම සතුට වුණේ අපි හුස්ම ගන්නව දැකීම. අපි මෙලවට බිහිවෙච්ච අවස්ථාවේදී අම්මා වැඩිපුරම සතුටුනේ අපි ඒ හුස්ම අරගෙන මුලින්ම අඬපු වෙලාව. ඒ අඬන්න පරක් වුණා නම් බැරි වෙලාවත් අම්මා කොයිතරම් දුකකට බයකට පත් වෙනට ඇද්ද? අම්මගේ හදවත ගැහිමින් සිටි අනේ මගේ දරුවා අඬන එකක් නැද්ද වන්ද කියලා. මෙලවට බිහි වෙන ඒ දරුවා සිඟිති දරුවා බිහි වුණාට පස්සේ ඒ දරුවාගේ හැඬීම දකින්නට ඒ දරුවා මුලින්ම හුස්ම ගන්නව දකින්න බලාපොරොත්තු වෙයි. ඒ අම්මා දසමසක් අපි ඔබසේ දරාගෙන ඒ කරපු කැපවීමේදී අපි ගැන බලාපොරොත්තු වෙච්ච ලොකුම දේ. අපි ඔය විශ්වවිද්‍යාලය යවන්නවත් එහෙම ඔක්කොම පස්සේ කාලේ ඇති වෙන බලාපොරොත්තු. නමුත් දරුවේ කුසේ පිළිසින ගත්ත මොහොතේ පටන් අම්මගේ තියෙන ලොකුම බය මේ දරුවා නිර්පද්‍යතර මේ ලෝකෙට බිහි වේද කියන ඒ සැකයයි අපේ අම්මාට තිබුණේ. අන්නේ සැකය විසඳලා ඒ සැකය නිසන බවට පත් උනේ අපේ මුලින්ම හඬලා හුස්ම ගන්න අවස්ථාව. අපි හුස්ම ගන්නවා දකින්නයි අම්ම කැමති. ඒ වෙලාවේ අපි අඬනවා දකින්නටත් අම්ම කැමති. නමුත් වෙනතුනි ඊට පස්සේ කිසිම දවසක අපේ අම්ම කැමති නෑ අපිව හඬවන්න දකින්න. අපි මරණාසන්න මොහොතේදී අඬමින් හුස්ම ගන්නවා දකින්නට අම්ම කැමති නෑ. ඒ නිසා ඒ අම්මාගේ සිතෙහි බලාපොරොත්තු ඉටු කරලීමට ඔබ කැමති නම් වහ වහාම මේ උතුම් සදහම් මඟ තුළ විශේෂයෙන් ආනාපාන සතිය තුළ අපේ හිත සමාධිමත් කරගන්න උත්සාහ කරන්න. එදාට අපි ඒ අවසන් හුස්ම පෙදා අපි සමාධි අරමුණක් කරගන්නවා, සම්මා සතියක් කරගන්නවා, සම්මා සමාධියක් කරගන්නවා. සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති කියපු විදිහට ඒ එකඟ වුණු ආනාපාන සතිය පිළිමදෝ සතිමත් බවෙන් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මෙන්න මේ කරුණ තුන බලන්නට අපි උත්සාහ කරමු. මෙන්න මේ සදහම් මගේ අපි ඉදිරියට යනවා නම් පිනතුනේ අපේ ජීවිතයේ සියලුම කටයුතු අද බලාපොරොත්තු වෙනටත් වඩා හොඳින් ඉෂ්ට වෙනවා. ඔබ බය වෙන්නේ සාමයේ දේ කළොතින් ඔබේ කටයුතු අසාර්ථක වේ, ඉගෙන ගන්නවට බාධා වේ, රැකියාවට බාධා වේ, තමා කරන ව්‍යාපාරයට අපහසුතාවේ, දරුවන් පාලනය කරගන්න බැරි වේ, මේව අපට හිතේ සමාඩනේ. නමුත් වෙනතුනේ මේ සම්මාදිට්ඨිය පෙරට කොට අට්ඨංගිකෝච මග්ගහණං කේමං අමත ගාමිනං කියන මේ ෂේම භූමිය කරා යන මේ උතුම් වූ ආර්යසනික මාර්ගය තුනක ගමන් කරනවා නම් එහි දෙත්තදම වේදනී ආනිසංස විදියට අපේ ජීවිතයේ සියලුම කටයුතු දැම් බලාපොරොත්තු වෙනටත් වඩා හොඳින් දැම් බලාපොරොත්තු වෙනටත් වඩා ඉක්මනට ඒවා සපුරා ගන්නට තමාට අවස්ථාව ලැබෙනවා. ඇතැම් විට ඔබ බලාපොරොත්තු වෙච්ච දේවල් නෙවෙයි, ඔබ බලාපොරොත්තු වුණාට වඩා හොඳ බලාපොරොත්තු සිහින ඔබට ජීවිතයේ මුණ ගැහෙනවා. ඔබට එතකොට හිතෙන්නේ මං අතීතේ හිටන් හිටිය දේවල් කොච්චර ලාමක දේවල්ද, දැන්නේ මට හොඳ අදහස් ආවේ මේකනේ මං ලෝකෙට කරන්න ඕන කියලා. අන්නේ හොඳම දේ තමන්ට විවර වෙනවා මේ සඳහා මගේ ප්‍රතිඵල විදියට. පින්නතුනි මෙන්න මේ කරුණු ටික මේ ආරස්මිනු මාර්ගයට අදාළ මේ ගාථාව ආරෝග්‍ය පරමාලාභා නිබ්බාන පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගහණං කේමං අමත ගාමිනං කියන මේ කාරණිය සඳහන් කරනකොට මාගන්දිය, අපි මේ කතා කරගෙන ඉන්නේ තාම මාගන්දිය ගැන, අමත ගුණක් දන්නේ මාගන්දිය සූත්‍රයේ මාගන්දිය පැහැදෙන බුදුහමර ගැන පැහැදිලි කියනවා. ස්වාමීන් වහන්සේ මට මේ කරුණ හොඳට පැහැදිලි කරලා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මාගන්දිය, ඔබ වැනි කෙනෙකුට මේක පැහැදිලි කළ දීම හරියට අර අන්ධ කෙනෙකුට ඇස් දෙක අන්ධ කෙනෙකුට බෙහෙත් දෙන්න ගිහිල්ලා ඒ අන්ධ තැනැත්තා බෙහෙත් එක ගන්න අකමැති වුණොත් ඒ බෙහෙත් දෙන්න උත්සාහ කරන කෙනාට ලොකු වෙහෙසක් විතරයි. ඒ නිසා ඔබ වැනි කෙනෙකුට මා මේ ධර්මයක් දේශනා කරන්න යෑම වෙහෙස කර දෙයක් කියලා සඳහන් කළා. මාගන්දිය කියනවා, නෑ ස්වාමීනි, මම මේ වුණාට ඔබ වහන්සේ ගැන දැඩි ප්‍රසාදයකට පත් වෙන්නේ මට මේ ධර්මග ලස්සනට පැහැදිලි කරන්න කියලා. බුදුහාඳුර සවිස්තරාත්මකව ඔහුට මේ කරුණ විස්තර කරනවා. විස්තර කරාට පස්සේ ඔහු කියනවා, ස්වාමීනි මට ඔබ ළඟ පැවිදි වෙන්න ඕන කියලා. අර මුලදී බුදුරජාණන් වහන්සේට බෝනහෝ සමනෝ ගෝතමෝ කියලා ඉතාම පහත් විදියකින් නිග්‍රහ කරපු මේ තැනැත්තා බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ අභිවෘද්ධිය නැසන කෙනෙක් කියලා චෝදනා කරපු මේ තැනැත්තා දැන් සෝදානම් වෙනවා බුදුරජාණන් වහන්සේ ගැන පැවිදි වෙලා, බුදුරජාණන් වහන්සේ සමීපයේ පැවිදි වෙලා මේ දහම් මඟ පිළිපදින්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා, මාගන්දිය, වෙනත් ආගමක කෙනෙක් මේ සම්බුද්ධ ශාසනය පැවිදි වෙනවා නම් ඔහු මාස හතරක් භික්ෂූන් වහන්සේලාගේ හිත දිනාගෙන ආරාමික ජීවිතයක් ගත කරන්න ඕන. ඒක තමයි නීතිය, විනය ශික්ෂාපදයක. ඒ නිසා ඔබට දෙවෙනි කාලයක් ඉන්න වෙනවා. හැබැයි පුද්ගල වේමත තානුව මේක වෙනස් වෙනවා. බලන්න පිටුනේ නීතියක් තිබ්බට බලන්න කොච්චර ඊළඟට එක්සෙප්ෂන්ස් තියෙනවා. ඒක වෙනස් වෙනත් පුළුවන් පුද්ගල වේමතතා අනුව ගෙනත් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ මාස හතර කියන එක වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. හරියට නොහිතම වුණොත් මාස හතරේ කියලා එකක් නැහැ. මාස පහක් නැහැ වෙන්නත් පුළුවන්. ඒ විදිහට ඒ වගේම අනිත් පැත්තට මෙයා හොඳට හිටියොත් ඒ මාස ගන්න අඩු වෙන්නත් පුළුවන්. මහගන්ධීට මෙහෙම කියනකොට මොකද කියන්නේ? මහගන්ධී කියන බුදුරජාණන් වහන්සේට ස්වාමීනි භාගතුන් වහන්සේ මෙවැනි උතුම් දහමක් මගේ ජීවිතයට ලැබෙනවා නම් සංඝයා වහන්සේට උපස්ථාන කරමින් සංඝයා වහන්සේලාගේ හිත දිනා ගන්න මම මාස හතරක් නෙවෙයි මම අවුරුදු හතරක් වුණත් මං කැප ගන්නවා කියලා. මං අවුරුදු හතරක් වුණත් එනම් ඒක මට ගැටලුවක් නෑ කියලා. බුදුහාඳුර මාස හතරක් ඉන්න ඕන කියනකොට මෙයා කියන්නේ නෑ මං අවුරුදු හතරක් ඉන්නම් කියලා. අපි නමක කියාවිද? හතර නම් බෑ. දෙකෙන් මහාන කරනවා නම් ඉන්නව නැත්නම් මං ගෙදර යනවා. මෙච්චර මොකද ඉතින්? ඔච්චර නීති රීති මොකද අපිට? ගෙදර හිටියොත් මොන නීතියක්වත් නැහැ. පින්නතුනි බලන්න මේ සදහම් මගේ අසිරිය වටිනාකම තේරිච්ච කෙනා ඔහු ඕන කැපවීමක් මේ දහම ළඟදී කරනවා. පින්නතුනි ඔහු මාස හතරනේ හුයික්මනිම පැවිදි කළා. හුයික්මනිම රහත් භාවයට පත් වුණා. ඉතින් මේකයි මේ සූත්‍රයේ සාරාංශය. මේ හැම දෙයකම පින්නතුනි අපේ ජීවිතයේ දිනුව සිද්ධ වෙන්නට ඕන. අපි සඳහන් කළා දානෙන් ආරම්භ කරන මේ දහම් මග සීලෙන් උපවත් වෙලා සමාධියෙන් අලංකාරවත් වෙලා ප්‍රඥාවෙන් බැබලෙන්නට ඕන. ඒ ආලෝකය අපේ ජීවිතයට ලබා ගන්නකොට අපේ ළඟමයටත් මේ දහම යන්නට ඕන. අපි ඇත්තටම අපේ ඥාතීන්ට ආදරේ නම් අපි බොහෝ විට මිය ගියාට පස්සේ තමයි කලබල වෙන උදව් කරන්නේ. නැත්නම් අන්තිම මොහොතවට පස්සේ තමයි මතක් වෙන්නේ. එහෙම වෙන්න බෑ පින්නතුනේ. අපි හරියට ධර්මයේ දන්නවා නම් ජීවිතේ මරණය කොයි මොහොතේ අපිට එද දන්නේ කලින්ම හැකිතා කික්මණින් මේ සඳහා අපි අනිත්‍යට උදව් කරන්න ඕන. හැකිතා දුරට ධර්මයෙන් ඉදිරියට යන අනිත්‍යට විශේෂයෙන් තමන්ගේ ළඟම ඉන්න ඥාතීන්ට උදව් කරන්නට ඕන. ඊට ධර්මය ලබා දෙන්නට ඕන. දහම් අසන්නට අවස්ථාව ලබා දෙන්නට ඕන. හොඳ ධර්ම දේශනාවක් ලැබුණොත් එයාට යමන්නට ඕන. හොඳ පින්කමක් පිළිබඳව පින්තූරයක් එහෙම ඔබේ ළඟ තියෙනවා නම් ඒක ඔබේ යාළුවන්ට යවන්නට ඕන. අපි මේ හොඳ පින්කමක් කළා මේක ඔබ අනුමෝදන් වෙන්න කියලා. ඒක තමයි පින්නකින අපේ නියම කරුණාව කියලා කියන්නේ. අන්න එහෙම ඉන්නවා නම් අපේ ඥාතින් එක අපි උපරිම ලෙස ආධ්‍යාත්මික දියුණුවේ ඉන්නේ. දන් දෙනවා විතරක් නෙවෙයි අපේ ඥාතින් එක අපි සිල්වන්ත වෙනවා. ඥාතින් එක අපි ඒකට භාවනා කරනවා. ඥාතින් එක්ක අපි සත්‍යමත් බව වඩනවා, විදර්ශනා භාවනා වඩනවා. එතකොට පින්නතුනි අපි දන්නවා අපේ ඥාතින් කියලා කියන්නේ අපි විදර්ශනා වැඩුවොත් අපේ ඥාතින් කියලා ඇසුරු කරාට ඇත්තෙම අපි මේ මෙතෙක් කල ඇසුරු කළ තින අපේම මනස. දැන් බලන අද මේ මිය ගිහින් ඉන්න සහෝදරිය එතුමියගේ ශරීරය මං හිතන්නේ මේ මොහොතේත් තියෙනවා. අවසන් කටයුතු තාම කළේ නැහැ මං හිතන්නේ. නමුත් බලන්න පින්නතුනි ඇත්තටම අපි ජීවත් වෙන කාලය කියලා මොකද කළේ කියලා. ජීවත් වෙන කාලේ ඔහුගේ ඇයිගේ ෆිසිකල් බොඩි එක කියලා අපි බලාගෙන ඇසුරු කළේ තුන් ඒ වෙලාවෙත් අපි ඇසුරු කරේ අපේ මනසමයි. දැන් ඇසුරු කරන්නේ අපේ මනසමයි. එතකොට මිය ගිහපු ශරීරය දැන් තියෙන ශරීරය අතර ලොකු වෙනසක් නැහැ. ඇත්තටම පින්නතුනි කෙනෙක් ඇසුරු කරනවා කියලා කියන්නේ මොකද්ද? යම් කිසි කෙනෙක් ගැන සිතන මොහොතයි කෙනෙක් ඇසුරු කරනවා කියලා කියන්නේ. ඇත්තටම අපි කෙනෙක් වැඩිපුර ඇසුරු කරන්නේ ජීවත් වෙන කාලෙ නෙවෙයි වෙනතුනි. ඇත්තටම මිය ගියාට පස්සේ. කෙනෙක් ගැන වැඩිපුරම මතක් කරගන්නේ කරපු උදව් උපකාර, ගුණධම් ඔක්කොම මතක් කරගන්නේ මිය ගියාට පස්සේ. ඇතැමිට ජීවිත කාලෙ ඉන්න කාලෙ එතර හිතෙනවත් නැහැ. පොඩිම කාලෙ නම් ඉතින් දරුවෝ පොඩි කාලේ හිතාගෙන ඉන්නවා වැඩිපුර අවධානය යොමු කරනවා අනතුරක් කරගන්නේ කියලා. විභාග ටික අසමත් වෙයි කියලා. ඊට පස්සේ ඉතින් දරුවෝ ගැනවත් එච්චර හිතන්නේ නැහැ. පින්නතුනි යමක් යමෙක් පිළිබඳව යමෙක් යමක් සමග ජීවත් වෙනවා කියලා කියන්නේ එයා අපේ ජීවිතයට සම්බන්ධ වෙන මොහොත එයා ගැන සිතන අවස්ථාවයි අත්‍යක ජීවත් වෙනවා කියලා කියන්නේ. අපේ සමස්ත ජීවිතය කියන්නේ එක මොහොතක සිතුවිලි මාත්‍රයක් විතරයි. යමක් ගැන සිතන මොහොතයි කෙනෙක් දෙයක් සමග ජීවත් වෙනවා කියලා කියන්නේ ඒක අනිත්‍ය දෙයක්. ඒක මේ මොහොතේ අපේ හිතේ තියෙන ස්වභාවයට අනුව ගොඩනැගෙන දෙයක්. අපේ අභ්‍යන්තරයේ තියෙන අවිද්‍යාව, තෘෂ්ණා ආදී කර්ම ආදී හේතු දෙකක් මත මේ මොහොතේ අපේ ඇස් කන් ආසාදී ආයතන ගොඩනගා ගැනීමෙන් හටගන්න ලෝකයක් තමයි මේ අපි වර්තමාන මොහොතේ හැම මොහොතෙම ගොඩනගා ගන්නෙ. මෙන්න මේක හරියටම තේරුම් ගත්තොත් අපි දන්නවා යමක් ගැන අපි හිතනකොට යමෙක් ගැන හිතනකොට ඇත්තටම අපි ඒ දැකපු රූපියක් නිරුද්ධ වෙලා ඒ වෙලාවේ දැකපු රූපේ නෙවෙයි දැන් තියෙන්නේ. ඒ වෙලාවේ දැකපු ඇස නෙවෙයි දැන් තියෙන්නේ. ඒ වෙලාවේ දැකපු චක්කු විඥානය චක්කු සංපස්සයක් නෙමෙයි මේ ලං තියෙන්නේ. මේ වෙලාවේ තියෙන්නේ තමන්ගේ මන ආයතනයයි ධර්මාලම්භනය ඔස්සේ මනෝ විඥානයයි මේ තියෙන්නේ. ඒ කියන්නේ රූප වේදනා සංඥා සංඛාර ආදී විඥාන කියන ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකයත් අහුත්වා සම්බුතං හුත්වා නබවිසිති කියලා පෙරණ තිබේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා අපි දකිනවා. පින්නතුනේ මෙන්න මෙහෙම දැකලා මේ උදව් අපි අනිත් හැඩ කළොත් අපි ඉන්න කාලයක් අපේ ඥාති මිත්‍රාදීන්ක සතුටෙන් ඉන්නේ ඒ විතරක් නෙවෙයි. ඒක නම් මිය ගිය දවසට හිටියටත් වඩා සතුටු වෙනවා. ජීවත්වෙර හිටියටත් වඩා සතුටු වෙනවා. ඇයි ඒ මිය ගිය තැනැත්තා දැන් ජීවත් වෙන්නේ ගත කළ මේ ජීවිතයක් වඩා හොඳ තැනක කියන බව අපට දැඩි විශ්වාසයක් අපේ තුළ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ කෙනෙක් මිය ගියාම හඬන ධමයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ අවමංගල්‍ය මංගල්‍යයක් මංගල කරුණක් කරගන්න ධමයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ කෙනෙක් මිය ගියාම හඬන ධමයක් නෙවෙයි, කෙනෙක් මිය ගියාම සතුට වෙන ධමයක්. ඒක පින්නතුනේ දවසෙන් දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඒ සඳහා ටික කලක් කැප වෙන්න වෙනවා අපට. ඒකට අවංකව කැප වෙන්න වෙනවා. ඒකට අවංකව ධර්මය තුල පිළිපදින්නට වෙනවා. අකණ්ඩව පිළිපදින්නට වෙනවා. ඒක මේ ධර්මශාලාව විතරක් නෙවෙයි. මේ කියන ධර්ම කරුණු ටික මේ ආන යථාර්ථය ඔබ මෙතෙන් එළියට ගිහිල්ලා කෑම ටික කන වෙලාවෙත් මේ යථාර්ථය මෙනෙහි කරමින් කන්නට ඕන. අපි බොහෝ විට ධර්මශාලාවෙන් දෙද්දී බොහෝම දේන අය වගේ ඉන්නව නේද? එයින් එහාට ගිහිල්ලා කෑම ටික කනකොට අපි කෑම කන එකයි අර අල්ලපු ගෙදරක කෙනෙක් සතියක් කැවිලි වෙනවද වෙන එක අතර කිසි වෙනසක් නැහැ. පින්නතුනේ අපි මේ දහමේ රිසල්ට් එක ගන්න යන බලාපොරොත්තු වෙනවා නම් එහෙම වෙලා බෑ. ඔබ මෙතන ඉඳලා අයින් වෙලා කෑම ටික කනකොට පිටස්සරින් නම් බලන කෙනෙකුට පේන්නට ඕන ඔබේ වෙනසක්. ඇතැම් විට අපට හිතෙනවා අර ධර්මයේ දන්නේ නැති අය මීට වඩා ඩිසිප්ලින් එකක් තියෙනවා කියලා හිතන පෙරක් වෙනවට. පින්නතුනේ මෙහෙම වුණොත් තමයි මේක අපේ ජීවිතයට අවශ්‍ය වෙනුනේ තමයි අපට රිසල්ට් එක තියෙන්නේ. නැත්නම් ඉතින් හොඳ බණක් හාමුදුරුවෝ කිව්වා කියලා ගිහලා ඉතින් යන්න පුළුවන් ඇත්තටම. ඊට වඩා ලොකු වෙනසක් නැහැ. හරි හොඳ බණක් හාමුදුරුවෝ කිව්වේ අහවලාට හොඳ බණක් කිව්වේ කියලා කියගියන්. මට කියපු බණක් මට පිළිපදින කියපු බණක් කියලා කාටවත් හිතෙන්නේ නැහැ. නිතරම හිතෙන අහවලක් කැවිලි හිටියා නම් හොඳ බණක් තමයි හාමුදුරුවෝ කිව්වේ කියලා තමයි හිතෙන්නේ. දිනකට එහෙම වෙන්න බෑ. ඔබ නියම විදිහට බණක් ඇහුවා නම් ඔබට හිතෙන්නේ මේක ඔබේම ජීවිතේ ඉරණම කියලා දීපුවෝ, පෙන්නලා දීපුවෝ, මේ දහම් කැඩපතක් කන්නඩියක් මේ නිරයකක් කියලා ඔබට පෙනිපෙනි. ඔබේ මුළු ජීවිතයටම මේක සදහම් කැඩපතක්, සදහම් ආලෝකයක්, ධර්ම ප්‍රදීපයක් බවට පත් කරගන්නට ඕන. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්කම විශේෂයෙන් සිදු කළේ මීට දින 7කට කලින් මිය ගිය ඒ ඕස්ට්‍රේලියාවේදී මිය ගිය හේමා දිසානායක මාතාවට ආදරණීය සහෝදරියට පුණ්‍යානුමෝදනා කරන්නට සිද්ධ කරපු පින්කමයි ඉතාම මැනවින් සිද්ධ කළේ. ඉතින් අපි දැනගත්තු ආකාරයට තුමිය ජීවත් වෙන කාලේ ඉතාම දැහැමි ජීවිතයක් ගත කරපු කෙනෙක්. ඒ විතරක් නෙවෙයි තුමියගේ ශරීරයේ කොටස් බොහොමයක් දන් දෙන්නට ඒ කටයුතු සිද්ධ කරලා ධර්මානුකූල ජීවිතයක් ගත කරලා මියගිය තැනැත්තියක්. ඒ නිසා ඒ ගැනම හිතනකොට මේ පින්තුන්ගේ ඥාතියන්ට හිතේ සැනසීම ඇති කරගන්න පුළුවන්. එතුමිය ගත කළ ජීවිතයට වඩා හොඳ ආධ්‍යාත්මික ජීවිතයකට පත් වෙලා මේ මොහොතේ සුගතිගාමී වෙතයි කියලා අපට කිසියම් විදියක සැනසීමක් ඇති කරගන්නට පුළුවන්. ඉතින් ඒ ගැන හිතලා මේ අවස්ථාවේදී ඉතාම ශ්‍රද්ධාවෙන් පින්තුන් හැම දිනෙකම ධර්ම ශ්‍රවණය කළා. මේ උතුම් පින් හැමයන් සංසයෙන් අද විශේෂයෙන් සිහිපත් කරන ඒ හේමා දිසානායක මාතාව මේ පින් අනුමෝදන් වේවා. මේ පින සුවපත් විය හැකි යම් තාක් ඥාති මිත්‍රාදීන් වෙතනම් ඒ සියලු ඥාතිවරුද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. හොඳයි පින්තුනි, මේ ඉතාම ශ්‍රද්ධාවෙන් මේ පින්තුන් විහාරස්ථානට ආවා. ඉතින් මේ අවස්ථාවේදී ඒ ඥාතීන්ට ඇති වෙච්ච සංවේගය දුරු කරගන්නටත් උතුම් පින්කමකට සහභාගී වෙනවත් බොහෝ පිරිසක් දුර බැහැරිඳලා මේ අවස්ථාවට සහභාගී වුණා. ඒ නිසා ඒ මයිකල් මහත්මයාතුරු පුෂ්පරවණතුරු පවුලේ පින්තුන් වෙනුවෙන් ස්වාමින් වහන්සේල වශයෙන් අපි හැමදෙනාටම කෘතඥ වෙනවා, පින් දෙනවා, ආශිර්වාද කරනවා. මේ පින්කම සහභාගී වෙලා ඔබත් පින්කමක් කරගෙන ඒ පුෂ්පරවණතුරු පවුලේ ඇති වෙච්ච සංවේගය දුරු කරගන්නට මේ වෙලාවේ උපකාර කිරීම පිළිබඳව ඉතින් මේ සියලු පින්කම් වලින් ජනිත කරගත්තව පුණ්‍ය ඵල හේතුවෙන් ඔබ අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරන්න. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයං පන්තා ච නිම්භයං සෝකම් පන්තා ච නිස්සෝකම් වන්තු සම්මේපි පානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොදින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.